සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේර කං සන්න තනුම්පලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාදිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හතගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවණීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසාවන්ත පින්තුනි ලසංජිස් බෝධිහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහන අද මේ 2025 වර්ෂයේ අගෝස්තු මාසයේ නිකිනි පුන් පොහොය දින වෙනුවෙන් සීල රැඳින අවස්ථාව පින්තුන් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවක් විදිහට සලකන්නට ඕන. ඒකට එකාදකේන හේතුව අප මේ සන් සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ලබන අවස්ථාව. අනිත් අතින් අපට ධර්ම අවබෝධය කරගන්න තියෙන අවස්ථාව. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කියන්නේ ධර්ම අවබෝධය ලබන අවස්ථාවක් විදිහට සලකන්නේ. විමුක්තායතනයක් විදිහට සලකන්නේ. ඒක සිද්ධ වෙන නම් ඒකාන්තයෙන් අපේ හිත පිරිසිදුව තියාගෙන ඊටම අවධානයෙන් ධර්මස්කරණය කරන්නට ඕන. අන්නේ අහන ධර්ම කාරණා මෙනෙහි කරමින් අර්ථයේ ගැඹුරින් නොනින් මෙනෙහි කරමින්ම ධර්මයේ ශ්‍රවණය කරොත් තමයි එයින් නිසි ප්‍රයෝජන අපට ලැබෙන්නේ. පින්තුනි අප ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා කියලා කියන්නේ එකාදකින් අපේ ජීවිතයේ එන්නම සතුට වැඩි වෙන්නට ඕන. අනේ සතුට අනාගතයේ දවසක ලබන සතුටක් නෙවෙයි. ඒ සතුට මේ ගත වෙන මොහොතේ සතුටක් වෙන්නට ඕන. මේ සතුට වේගෙන් දිනු වෙන්නට ඕන. ධර්මයේ ඉහළින්ම පුහුණු කරමින් මේ සතුට අපේ ජීවිතයේ දුක් පැත්ත වර්ධනය වෙනට වඩා වේගෙන් සතුට දිනු වෙනට ඕන. අප මෙහෙම කාලය ගත කරද්දී අපි පරිහරණය කරන දේවල් දිරාපත් වෙනවා, වියපත් වෙනවා. අපි ටිකෙන් ටික වයසට යනවා, දුර්වල වෙනවා. අපේ අම්මලා තාත්තලාතුළු සමීපතම ඥාතීන් ටිකෙන් ටික අපෙන් සමු ගන්නවා. අපේ තුරුලේ ඉන්න දරුවා ටිකෙන් ටික අපෙන් වෙන් වෙලා ඈතට යනවා. අප එන්නෙන් මේකටකින් දුරවල වෙනවා, අනිත් අතින් හුදකලා වෙනවා. මේක අප කැමති වුණත් නොවුණත් මේක තමයි යථාර්ථය. මෙන්න මේ යන වේගයට වඩා වේගයෙන් අපේ ජීවිතයේ ධර්ම පුහුණුව කියන එක තියෙනට ඕන. එහෙම නැති වුණොත් අර බාහිර දේවල් ගැන අප වැඩි විශ්වාසයක් තියලා ඉඳලා ඊට පස්සේ අපිට කියන්න වෙනවා මම හිතුවේ ඔයා මට මෙහෙම කරයි කියලා. ආදී දේවල් ටිකක් අපිට කියන්න සිද්ධ වෙනවා. එහෙම කියන්න වෙන්නේ නැහැ. තමා හරියට ධර්ම ගැන විශ්වාසය තියලා කටයුතු කළා නම් අන්නේක තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? තමන් බලන්න තමන්ට දවසට වැඩිපුර මතක් වෙන්නේ මොනවද කියලා. අර අත්හරින, වියපත් වෙන, ලෙඩ වෙන, මිය යන දේවල්ද තමන් දවසට වැඩිපුර හිතන්නේ? එමත් නැත්නම් ඒ ජරා මරණ වලටපත් නොවන දෙයක්ද තමන් දවසට වැඩිපුර හිතන්නේ කියන එක නැවත නැවතත් තමන් ගැන ආවර්ජන කළ බලන්න. මේක තමයි සදහම් කඩපත කියලා කියන්නේ. මෙන්න මේ දහමනුව අප හිටියොතින් අපට ප්‍රධාන වශයෙන් ප්‍රතිලාභ දෙකක් ලැබෙනවා. එකක් තමයි අප ජීවිතයේ කොයි මොහොතක මිය ගියත් මිනිස් ආත්මභාවයෙන් පහළ තැනකට අපි වැටෙන්නේ නැහැ. අනිත් දේ තමයි අපේ හිතේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙමින් දුක නිදහස් වෙන මාර්ගය තමන් ගමන් කරනවා. වෙනත් විදිහකින් කියනවා නම් අපේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික සිතියම අනුව ස්පිරිචුවල් මැප් එක අනුව අපේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම කළමනාකරණය වෙනවා. මොකද අපේ ආධ්‍යාත්මික සිතියම ස්පිරිචුවල් මැප් එක. ඔව්, ආර්ය ශ්‍රණිකක මාර්ගය. අප උදෑසන අවදිවීමේ පටන් රාත්‍රී නිින්දට යාම දක්වා ගන්න හෙළන හැම හුස්ම රැල්ලක් පාසා, අප තබන හැම පියවරක් පාසා, අප ඉන්න සතර ඉරියව්වේ හැම ඉරියව්වකදීම මේ ආරක්ෂක මාර්ගය අංග අපේ ජීවිතයේ සෙවණැල්ලක් හා සමානව ගමන් කරන්නට ඕන. මෙන්න මේක තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. හැබැයි මේක මාසිකට දවසක් නැත්නම් දවසට විනාඩි 5-10ක් කරන එකක් නෙවෙයි පින්නතුනි. දහමේ ප්‍රතිඵල ලැබෙන්නේ තමන්ගේ ජීවත් වීම සහ ධර්ම පුහුණුව කියන එක දෙකම එකට සමාන්තරව අත්හැර වැඳගෙන ගමන් කරන්නට ඕන. විශේෂයෙන් පොහේ දවසේ දිවත් පින්නතුනි රාත්‍රී කෑම වේලෙන් වෙන් වෙලා ඉන්නට ඕන. එතෙන්ටවත් හිතාදා ගන්න බෑ කියන පින්නතුනි ඊට වඩා ලොකු දෙයක් නම් බලාපොරොත්තු වෙන්නේ මේ දහම් පින්නතුනි. ඇවිල්ලා බණ අහන හොඳ බණක් ඇහුවා කියලා යන්න ඉතින් ගිහලා ඊළඟ දවසේ බෑග් එක අරගෙන සිල් දෙක ගන්න තරම් එන්න. ඊට වඩා නම් වැස්සක් එන්න පින්නතුනි. අද වර්තමානයේ අපි දන්නවා රැකියා කරන අය, දරුවන් හදන අය, අමන තාත්තල පෝෂණය කරමින් ඉන්න අය මාසෙ දවසක් වෙයි. මාස ගණන් එක දිගට අටසිල් සමාදන් වෙච්ච අය ඉන්නවා පින්නතුනි. මාස ගණන් එක දිගට. එහෙම තමයි අද ආධ්‍යාත්මික දියුණුව සඳහා ලෝකයේ මිනිස්සු කැපවෙලි ඉන්නේ. එහෙම කැපවෙලි ඉන ලෝකයකට පින්නතුනි එක දවසක්වත් දොළහෙන් පස්සේ ආහාර වේලෙන් වැංගුවෙන් වෙන බැරි නම් ඊට වඩා ලොකු ගුණාංගයක් පින්නතුනි ජීවිතයෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒක අපේ ඊටට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේකෙන්ට අප හිත හදා ගන්නට ඕන ශික්ෂණය පුහුණුවක් අපට තියෙන්නට ඕන. පින්නතුනි මෙන්න මේ ධම්මගයේදී විශේෂයෙන් අපට සුභතිය කියන එක අනිවාර්යයෙන්ම අප තහවුරු කරගෙන ඉන්නට ඕන. ඒ සඳහා දවසට තමම බලන තමන්ට කොච්චර වාරයක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කියන කාරණය මතක් වෙනවද? ඔබ රකින පංචශීලය ඔබට දවසට කොච්චර වාර අතව මතක් වෙනවද? ඔබ දන්නේ ඉහෙළම ධර්ම කාරණා ඔබට දාතර කොච්චර මතක් වෙනවද? ඔබ දීපු දානය ඊටාම නිර්ලෝභීව අවංකව සත්භාවයෙන් ධාර්මිකව දීපු දානය තමන්ට කොච්චර ඉහළ තැනකින් තමන්ගේ හිතේ තැන්පත් වෙලා තියේද? ඒ වගේම බුදු දහමේ තියෙන හේතුඵල ධර්ම අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම මෙන්න මේක දවසට තමන්ට කොච්චර මතක් වෙනවද? පාලි භාෂාවෙන් කියනවා නම් සද්ධා සීල සුත ඡාග පඤ්ඤා මෙන්න මේ කරුණ වලට තමන් දවසර කොච්චර වාරයක් සිතින් පැමිණෙනවද? ගතින් තමන් රෙද්දවල් කරන වෙන්න පුළුවන්. දරුවන්ගේ වැඩ, රාජකාරි වැඩ, අධ්‍යාත්මික වැඩ දවසට පැය 8ක්, 10ක්, 12ක්, 15ක් කරන කෙනෙක් වෙන්න පුළුවන් ඔබ. නමුත් පින්තුනි, ඔබේ හදවතෙහි බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ රැව් පිරියව දෙන්නට ඕන. ඔබ රැගෙන පංචශීලයේ කරුණු ඔබේ ජීවිතයේ ආලෝකයක් වගේ දැල්වෙන්නට ඕන. ඔබ දන්න ඉහළම ධර්මකාරණා සමග හදවතින් ඔබ ජීවත් වෙන්නට ඕන. ඔබ දීපු දානයන් කොච්චරනම් ඔබ දීපු දානයන් ඔබට මතක් වෙනවද? හරි මඩුවේනේ. පින්නතුනි, තමා දාන දෙනකොට ඉතාම ඉහලින් තමන්ගේ හිත ඒ සඳහා කැප වෙන්නට ඕන. ඒ දානයේ ඉතාම සත්භාවයෙන් තෘෂ්ණා දෘෂ්ටි මාන අඩුවෙන අදහසින්ම දෙන්නට ඕන. ඒක බත්හැන්දක් දුනත් කමන්නේ. පින්නතුනි, හුඟාක් දේවල් දෙන එක නෙමෙයි මේ කියන්නේ. හැම වෙලාවෙම දෙනවයි කියන එකත් නෙමෙයි මේ කියන්නේ. ජීවිතේ එක දවසක හරි දීපු ඉතාම සුවිශේෂී දෙයක් ඔබේ මතක සටහන් වල සදා නොමිකී පවතිනට ඕන. ඔබ එක වේලක් කෑම නොගෙන බඩගින්න ඉඳලා ඒ බත් වේල අනිත් කෙනෙකුට දීපු අවස්ථාවක්. ඔබ ඇන්නමිට දවස් ගාණක් නිදි මරාගෙන ඔබේ අම්ම වෙනුවෙන්, ඔබේ තාත්ත වෙනුවෙන් කරපු කැපවීමක්. ඔබ ඉතාම මහන්සියෙන් හරියම්බ කරපු ධනයක්, ඉතුරු කරපු දෙයක්, කිසිදු බලාපොරොත්තුවක් නැතුව ඒ දේ ඔක්කොම හරි යම් කිසි කෙනෙකුට දීපු අවස්ථාවක්. එක ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් කියනවා, එයා අවුරුදු ගාණක් එකතු කරන් හිටිය සල්ලි, බොහොම සුළු සුළුවෙන් එකතු කරන් හිටිය ධනය ටික එක්තරා කෙනෙක් කියලා තියෙනවා හාමුදුරු කෙනෙකුට කුටියක් හදනවා කියලා. එයා දෙපාරක් නොසිතා අර ටික පූජා කළා. අවුරුදු 10ක් විතර එකතු කරපු මේට අවුරුදු 15කට 20කට විතර සිද්ධියක් හෝ කිව් සඳහන් කළේ. රුපියල් 25,000ක් එකතු කරගෙන ඉඳලා තියෙනවා. ඒක එහෙම දීලා තියෙනවා. පින්නතනේ, හැම දිනකටම මේ වගේ දෙන්න කියනව නෙවෙයි. මෙන්න මේ වගේ දෙයක් තමාගේ හිතේ පොතන හරි තියෙනට ඕන. ඒකම තමයි චාගානුපස්සනා බහන බවට යන්නේ. ඒ කරන කැපවීම ආත්මික පරිත්‍යාගය. ඒ වගේම විශේෂයෙන්ම ප්‍රඥාව කියන එක අනිත්‍ය කියන කාරණය, ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් මේ ආයතන, ස්කන්ධ, ධාතු, නාම රූප වශයෙන් මේ අපේ ජීවිතයේ සමස්ත අධ්‍යක්ෂකම් ටික අහුත්වා සම්බුතං හුත්වා නැබවිස්ති කියන කාරණය. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. මෙන්න මේක මොහොතක් හරි අපේ හිතේ තියෙනට ඕන. මෙන්න මේ කරුණ ටිකත් එක්ක ඉන්නවා කියන්නේ පිනතුනේ, මේක මොහොතක් දෙකක් නෙවෙයි, දවසට වැඩි වාරයක් මේ සඳහා තමන් කැප වෙන්නට ඕන මානසිකව. මෙතන තමයි තමන්ගේ හිත පිහිටලා තියෙන්නට ඕන. ශ්‍රද්ධාවෙන්, සීලෙන්, සෘතුවත් භාවයෙන්, ත්‍යාගවන්ත භාවයෙන් සහ ප්‍රඥාවෙන් සිත ඉහළම තැනක පිහිටවාගෙන ඉන්නට ඕන. මේක තමයි තමන්ගේ සුගතිය ගැන තියෙන විශ්වාසය. විශේෂයෙන් ඔබ නිතර ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන අය, ඔබේ දෑතින් කොච්චරනම් ඔබ දානය දීලා ඇද්ද? ස්වාමීන් වහන්සේලාගේ කුසගින නිවල ඇද්ද ඔබ? එහෙම දෑතක් මිනිස් ලෝකයෙන් පහළ දෑතක් ලබනවට හෝ දෑත් නොලැබෙන ආත්ම භාවයකට යනවට අපි කවදාවත් කැමති නැහැ කියන්නේ. ඔබේ දෑත ඔයිට වඩා ලස්සන දෑතක් ලබන්න ඕන ඔබ අනාගතයේ ආත්ම භාවයකට. ඔබ සුගතියක ඉපදෙන්නට ඕන. ඒකට මඟ පෙන්වන එක තමයි අපේ යුතුකම. ඒක අපිට කරන්න බැරි වුණොත් ඒක අපේ දුර්වලතාවයක්. අපිට මෙච්චර උදව් කරපු පින්නතුන් ඒ තත්ත්වයටපත් නොවුනොත් ඒක ලොකු අමහගයක් පින්නතුනි. අපටත් ලොකු සංවේගයක් ඒක. සාමාන්‍ය ගිහි කෙනෙක් ඔබ දෙස බලනකොට ඔබේ රෝග සම්පත්තිය, ආදී ගැන තමයි ඔබ වර්ණනා කරන්නේ. ඔබේ දරුව ගැන තමයි වර්ණනා කරන්නේ. ඔබ ලබපු අධ්‍යාපනය, ඔබේ වාහනය, ඔබ පැනදලා ඉන්න ආභරණ ටික තමයි බොහෝ දෙනෙක් අගය කරන්නේ. නමුත් එහෙම අගය කරන කෙනෙක් වුණත් ඔබ මිය ගියපු මොහොතේ මේ ගොල්ලන් බලන්නේ මොකද්ද? මෙහෙ මිය ගියා, වෙනත් රටකදී මිය ගියා, ඔබේ ළඟම කෙනෙක් මිය ගිය ගමන් ඔබ මොකද කරන්නේ? ඔබේ ඥාති මොකද කරන්නේ? ඉක්මනටම පින්කමක් කරනව නේද? ඇයි එහෙම කරන්නේ? අනේ මේ තැනැත්තා දැන් කොහරි ඉපදිලා ඉන්නේ, මට උදව්වක් කරන්න ඕන, මෙයා පල්ලෙට පල්ලෙට වැටිලාදවත් දන්නේ නැහැ කියන අන්නේ හැඟීමෙන් තමයි පින්කම කරන්න පින්නතුනි. නමුත් අනේකට වැටෙන කලින් අපට යම් කිසි මඟ පෙන්වීමක් ලැබෙනවා නම් ඒ සංඝ රත්නේ, ඒ බුද්ධ රත්නේ, ඒ ධර්ම රත්නේ අපට ප්‍රතිලාභ ලැබෙන්නේ, යම් සත්‍යාව ලැබෙන්නේ. අනේ අපි බොහොම ගෞරවයෙන් පිළි අරගෙන අපේ ජීවිතේ ඊට අනුව සකසා ගන්නට ඕන පින්නතුනි. මේ ධර්මයේ හැසිරීම ප්‍රතිඵලය මරණයෙන් පස්සේ ලැබෙන ජීවිතයක් විතරක් නෙවෙයි. මේක සතුට, මේක නිරන්තර සුවය ජීවත් වෙන කාලය තුළදීම අපට ලැබෙනවා. සමස්ත බුදුදහම කියන්නේ පින්නතුනි එක පැත්තකින් මෛත්‍රිය දියුණු කිරීම, අනිත් පැත්තෙන් සතිපට්ඨානය දියුණු කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් එක පැත්තකින් මෛත්‍රී භාවනාව, අනිත් පැත්තෙන් ආනාපාන සතිය දියුණු කිරීම. හැම මොහොතේම තමන් ඉදිරිපස්ස ඉන්න, පිටිපස්ස ඉන්න, දකුණු පස්ස, වම් පස්ස, ඉහළ පහළ සරසට මේ ඉන්න හැම දෙනෙක්ම සෝපත්ත්වා, සෝපත්ත්වා, සෝපත්ත්වා කියන මෙත් සිතෙන් වාසය කරන්න. ඒ වගේම කරුණා සාගත සිතින් වාසය කරන්න. බොහෝ දෙනෙක් සැප විඳිනවා වගේ හිටියට මේ සමාජයේ වැඩි පිරිසක් දුක් විඳින්මින් ඉන්නේ. අන්නේ පිරිස දුකෙන් නිදහසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ලෙඩ වෙලා, වියපත් වෙලා, මානසික රෝග හැදිලා, ළඟම ඥාතීන්ගේ වියෝයන් වෙලා, වැරදි අඩුපාඩු සිද්ධ වෙලා, සිරගත වෙලා, මරණසන්න මොහොතේ හුස්ම අදිමින් දුක් විඳින අපමණ සත්ව පිරිසක් මේ හැම මොහොතකම ඉන්න පින්නතුනි. ඒ හැම දිනෙකම සෝපත්ත්වා, සෝපත්ත්වා, දුකෙන් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් වාසය කරනවා. එතැන්මයි සසර කළා වූ පින්කම් නිසා, මේ ආත්ම භාවයේ උත්සාහය නිසා බොහෝ සැප විඳිනා ඉන්නවා. අන්නේ සැපය පිළිබඳව මුදිතා සිතක් ඇති කරගන්න, එය තව තවත් දියුණු වෙන්න, සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. යම් කිසි කෙනෙකුගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන්න එපා පින්නතුනි. ඒ දේ පිටුපස්සේ ලොකු කතාවක් තියෙනවා. යම් කිසි කෙනෙක් ලක්ෂණ රූප සම්පත්තියක් ලැබලා තියෙනවා නම්, හොඳට ඉගෙන කියාගෙන ඉන්නවා නම්, හොඳ සමාජ මට්ටමකින් ඉන්නවා නම්, මෙයාට භාවයේ කොයිතරම් අඩුපාඩුණත් යස් පස්සේ ලොකු පිනක් කරපු කෙනෙක් කියනවා. යම් කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න ඕන නම් ඒ කෙනාගේ ප්‍රතිඵලයට ඊර්ෂ්‍යා කරන්න එපා. ඒ ප්‍රතිඵල ලබන්න හේතු වෙච්ච හේතු ටිකට ඊර්ෂ්‍යා කරන්න කියලා වුණා. කෙනෙක් දිනු වෙලා සාර්ථක වෙන්නකොට ඒ සාර්ථකත්වයට නෙවෙයි ඊර්ෂ්‍යා කරනවා නම් කරන්න ඕන. මොකටද? ඒ සාර්ථකත්වය ලබන්න කරපු කටයුත්තටයි ඊර්ෂ්‍යා කරන්න ඕන කියලා. ප්‍රතිඵලට ඊර්ෂ්‍යා කරන්න ඒ වගේම පින්නතුනි උපේක්ෂා සාගත වාසය කරන්න. අප කොච්චර මෛත්‍රී වැඩුවත්, මුදිතාව, කරුණාව දිනු කරත් සමහර දේවල් ලෝකේ අපට පාලනය කරන්න බෑ. කම්මස්සකා මානව සත්තා, මේ සත්‍ය ආකර්මයේ දායද උඩ ඇති පිළිසම්. අන්න එක දකිනකොට තමන් මැදහත් උපේක්ෂා සාගත වාසය කරනවා. මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ වලින් වාසය කරන තරමට තමන්ගේ හිතේ ලෝභය සහ ద్వේෂය අඩු වෙනවා. අනිත් පැත්තෙන් තමා සතර අගතියට නොවන කෙනෙක් වෙනවා. තමන් තීරණයක් ගනිද්දී ඡන්දය, ద్వේෂය, බය, මෝහය කියන මේ කාරණා හතරෙන් අන්තයට ගිහිල්ලා තීරණ ගන්නේ නැහැ. ලෝභ ද්වේෂ කියන අකුසල තමන්ගේ හිතේ තියෙනවා. හැබැයි ඒ ලෝභය තමන් සොරකම කරන මට්ටමට වැරදි කාම සේවනය දෙන මට්ටමට දුර්වල වෙන්නේ නැහැ. ඇතැමිට තමන්ගේ හිතේ ද්වේෂය තියෙනවා. පටිගය සම්පූර්ණ දුර වෙන අනාගාමී වීමේදී. එහෙත් ඒ තැනැත්තා ඒක අන්තිමට යන්නේ නැහැ. ප්‍රාණඝාතයක් කරන මට්ටමට කියලාම කියන මට්ටමට මේ ද්වේෂය ඔහු උත්සන්න වෙන්නේ නැහැ. ඔහු එක අතකින් සීලෙන් සංවර කරගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි කලින් කලට සම්පතිය වඩලා ඔහු තවදුරටත් ඒක පාලනය කරගෙන ඉන්නේ. නීවරණ මට්ටමෙම යටපත් කරගෙන ඉන්නේ. මෙන්න මේක තමයි එක පැත්තකින් අපේ මානසික සුවය ලබන දින කාරණය. අනිත් පැත්තෙන් සතර සතිපට්ඨානය තුළ වාසය කිරීම. අපේ කය, වේදනා, සිත සහ සිතිවිලි කියන මේ කාරණා හතර ගැන සිහි පිහිටුවලා එහි හට ගැනීම නිරෝධයේ බැලීම නම් වූ සමුදය වය බැලීම නම් වූ සතිපට්ඨාන භාවනා තුළ වාසය කිරීම. පින්නතුනි මේක තමයි සමස්ත දහම් කියලා කියන්නේ. ඉතාම සරලව කියනවා නම් ඔබ හිතනවා නම් ඔබ හුඟක් බුද්ධිමත් කෙනෙක් කියලා. ඔබට ධර්මයේ වේගයෙන්ම පැකේජ් කරලා ඉක්මනටම අවිද්‍යා නිවරණය දුරු කරගන්න ඔබ කැමැත්තක් තියනවා නම් මොකද කරන්න ඕන? ඒ තමයි යක්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති කියපු විදියට නාම රූප දෙකේ හට ගැනීම නිරෝධය බලන්න. ඉතාම කෙටියෙන් කියනවා නම් ඔබේ හිතට රූපයක් මතක් වෙන හැම වෙලාවෙදිම හිතන්න මේ මතක් වෙන රූපය දැන් තියෙන රූපය නෙවෙයි, මීට කලින් මගේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලට ගෝචර වෙච්ච රූපය නිරුද්ධ වෙලා ඉතුරු නැතුවම නැති වෙච්ච මොහොතක මම දැන් මගේ මනසින් මනංච පටිච්ච ධම්මේච උපාජිති මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් සිහි කරන මොහොත අන්නේ සිහි කිරීම නම් වූ මනෝවිඥානයත් එක දිගට තියෙන දෙයක් නෙවෙයි. එතනම තත්ත්වගත විපස්සති කියපු විදියට ඒ මනෝවිඥානයත් ඉතිමස්මින් සති දන් හෝති ඉමස්මින් අසති දන් හෝති කියන පටිසම්පාද න්‍යායට අනුව එහි සමුදේවය බලන අවස්ථාව. නාම රූප නිරුද්ධ වෙන ආකාරයට සලායතන නිරෝධයට පත්වන ආකාරයට ස්පර්ශ නිරෝධයේ සාක්ෂාත්කරන ආකාරයට ස්කන්ධ පංචකය පංචපාදන ඛණ්ඩයක් බවට නිර්මාණය නොවන විදියට ප්‍රඥාවෙන් සිය ජීවිතය බබලවා ගන්න ආකාරය. වෙනත් විදියකින් කියනවා නම් ඉතාම කෙටියෙන් කියනවා නම් ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛස්සෝ මේ අප තේරුම් ගන්න ලෝකය නිරුද්ධ වෙල ගිහිපු හිස් ලෝකයක් කියන එක නුවණින් තේරුම් ගන්න අවස්ථාව. ප්‍රඥාවෙන් එළිමින අවස්ථාව. මම ඔබට බණ කියනවා කියලා මේ පිළිසට කිව්වට ඇත්තටම මා මේ බණ කියන්නේ මගේම මනෝවිඤ්ඤාණය සමග මම මේ ගනුදෙනු කරන අවස්ථාව කියලාද? ඔබත් මේ ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් බණ අහනවා කියලා කියන්නේ ඔබ මේ කනට ඇහෙන ශබ්දයේ ඇහැට පෙනෙන රූපයේ නිරුද්ධ වෙච්ච මොහොතක ඔබේ ජීවිතය පාත්වා ගන්න මොහොතක් කියන එක හිතන්න. මෙතෙන්ට අපට හිත කියන පුළුවන් මොනවදින්? මේක තමයි සම්පූර්ණ විදර්ශනාව කියලා කියන්නේ. මේක තමයි අවිද්‍යාව දුරු වෙන මාර්ගය. මෙන්න මෙතන ඉන්න කාලයේ ටිකෙන් ටික වැඩි කරගන්න වෙනතනි. බුදුහාමර දේශනා කරනවා. පියෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්මොත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මොත්තමං. මෙන්න මේ යථාර්ථයේ නම් වූ ධම නොදෙක වස්ත්‍ර 100ක් ජීවත් වෙනට වඩා මේ ධම දකිමින් එක දවසක් ජීවත් වීම උතුම් කියලා දේශනා කළා. තිනතුනි වාක ජීවත් වෙන ක්‍රමය මේක. එක දවසක් හරියට සීලය පිළිදලා සමථ දර්ශනා වඩමින් විශේෂයෙන්ම ස්කන්ධ පංචකයෙහි නැත්තම් නාම රූපවල ආයතනවල අටලොස් ධාතුවල හට ගැනීම නිරෝධය බලමින් එක දවසක් ජීවත් වෙන උත්සාහ කරනවා. සම්පූර්ණම ගත කරන්න බලන්න. ඒ ගත වෙන හැම දවසක්ම ඔබ මේ සම්බුද්ධ ශාසනය තුල වසර 100ක් ජීවත් වෙච්ච කෙනෙක් කියලා හිතන්න. කොච්චර වාසනාවක්ද බලන්න තියෙනතුනි. යෝචේ වස සතං ජීවේ අපස්සෝ උද්‍යම්බයං ඒකාහං ජීවිතං සෙයෝ පත්තතෝ උද්‍යම්බයං. මේ උදේ වැය හට ගැනීම නිරෝධයේ අනිත්‍යතාවේ නොදෙක යම් කෙනෙක් වසර 100ක් ජීවත් වෙනට වඩා මේ උදේ වැය හට ගැනීම නිරෝධයේ දකිමින් කිසියම් කෙනෙක් එක දවසක් ජීවත් වෙනවා නම් අන්‍ය දවස උතුම් කියලා දේශනා කරා. මේක තමයි අප ධර්මයෙන් ගන්න ප්‍රතිඵලය. එකහතකින් සුගතිය සඳහා උපරිම මානසික වටාපිටාව සෝදාන කරගෙන ඉන්න. කොයි මොහොතක කොයි ආකාරයෙන් කෙදිනක මිය ගියත් කිසිදු දවසක මිනිස් ලොවින් පහට නොවෙනසේ ඔබේ හිත හොඳින් පිහිටවා ගන්න. ඒ සඳහා විශේෂයෙන්ම ඔබ ඉන්න නිවස ඔබ දැන් ළඟින් පරිහරණය කරන බඩු මුට්ටු ඔබේ සංඥාතීන් වෙන් වෙලා යන බව දවසකට තත්පර 10ක් හරි මෙනෙහි කරන්න. සබ්බේහි පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අබින්හං පච්චේකිතම්මං. තමා කැමති සියලුම ප්‍රියමනාප දේවලනින් තමාට වෙන් වෙලා යන සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. නිතරම බැරි නම් දවසට එක විනාඩියක් හරි මෙනෙහි කරන්න පින්නතන. එක මොහොතෙන් ඔබේ ගෙදර ඔබට අයින් වෙනවා. එක ඇස්පියර ගහන මොහොතෙන් ඔබේ ශරීර ඔබට අයින් වෙනවා. ඔබ කැමති වුණත් නොවුණත් ඔබේ විඥානේ තනි කරන මෙතනින් අයින් කළා දාන්න. ඒක ඔබට ඒකමඩ සත්‍ය ධර්මතාවය. අපි බොහෝ විට හිතන්නේ අනිත්‍යයෙන් මේක වෙනවා අපට අද වෙන්නේ නැහැ කියලා හිතන්නේ. අද වෙන්නේ නැහැ කියලා හිතන්නේ. නමුත් අද වෙන දවසක් එනවා වෙනත. ඒ මොහොතේදී මේකට සූදානම් වෙන්න බෑ. මේක කලින් විෂුවලයිස් කරලා තියන්න ඕන වෙනත. ඒ මොහොතේ ඉතාම බලවත් සංවේගයක් මේ ටිකෙන් අයින් වෙනකොට ලේසි නෑ මේක. මහා ලොකු සකනක් දෙන්නට ඕන. එතැමිට අබෞද්ධ කෙනෙකුට වඩා බෞද්ධ කෙනෙකුට විශේෂයෙන් ආසියාවේ ඉපදිච්ච අයට යතරක් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉපදිච්ච අයට එක හුඟක්ම අමාරු කාරණයක්. ඇයි අපට අපේ ගෙදර මහ ගෙදර මහ මෙරක් වගේ. එතනින් අපට වෙන් වෙන එක ලේසි නෑ වෙනද. අපිම සල්ලි දීලා ගත්තෝ අපේම ඉඩමට අපේම නිවසට අපේ ලොකු බැඳීමක් තියෙනවා. මේක අත්හරින්න ලේසි නෑ. ඇතැමිට ශරීරය අත්හැරියත් මේ ඉඩමට ගෙදරට ඇතින ආසාව අත්හරින්න එක ලේසි නෑ වෙනද. ඒ නිසා තමයි අපි කලින් කල දවසක් මෙහෙම සිල් අරන් ඉන්නේ. අනේ නිසා තමයි අපි මාස කීපයකට හරි සතියක් රිට්‍රීට් එකකට යන්නේ. අනේ නිසා තමයි අපි අවුරුද්දට දවසක් හරි මාසයක් ගෙදරින් වෙන් වෙලා ඉන්නේ. මේවට හුරු වෙන්න ඕනේ පිනතුනි. මේ අත්හැරීම අපිට කරන්න බැරි නම් අපිට මේ අවිද්‍යාවෙන් දුර වෙනවා කියන එක ලේසි නෑ. අනේ අපිට මානසික සූදානමක් තියෙනට ඕන. පින්නතුනි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම සංයුතනිකායේ මහවග්ගයේ බොජ්ජංග කොටසට අයිති මෙත්ත කියන සූත්‍රය. බුදුදහමේ සඳහන් වෙන මෛත්‍රිය ගැන අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ මෙත්ත සූත්‍රය පාදක කරගෙන බුදුදහමේ සඳහන් සෙසු ස්ථාව සඳහන් වන මෛත්‍රියට අදාළ කරුණු අප පැහැදිලි කරන බලාපොරොත්තු වෙනවා. ඒ අතර ආඝාත වත්තු කියන සූත්‍රය සාකච්ඡා කරනවා. ඒ වගේම අංගුත්තර නිකායේ තියෙන පඨම ආඝාත පටිවිණය සූත්‍රය, එතනම තියෙන ද්විතීය ආඝාත පටිවිණය සූත්‍රය, මෙත්තා හේතුමිත සූත්‍රය, කුද්දක නිකායේ කුද්දක පාඨය සහ සංයුත්තේන කරණිමෙත්ත සූත්‍රය, ඉන්ද්‍රිය භවනා සූත්‍රය ආදී සූත්‍ර කීපයක් අප මෙහිදී පාරිචි කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ සංයුත්නිකායේ තියෙන මෙත්ත කියන සූත්‍රය. සංයුත්නිකායේ මහවග්ගයේ බොජ්ජංග කියන කොටසට අයිති බොජ්ජංග වර්ගයේ අයිති සූත්‍රය. එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ වේදේහ කියලා ප්‍රදේශයේ වාසය කළා. වාසය කරන අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා උදෑසන පින්ඩපාතේ සඳහා වැඩම කළා. පින්ඩපාතේ වැඩම කර මේ ස්වාමීන් වහන්සේලා උදෑසන වැඩ නිසා මගට ගියට පස්සේ තේරුණා කල් වැඩි කියලා. ඊට පස්සේ කලේ ඒ සමීපයේ තිබිච්ච වෙනත් ආගමික අසපුවකට වැඩම කළා. ඒ වැඩම කරපු අවස්ථාවේදී ආශ්‍රමයේ හිටිය පිරිස සඳහන් කරනවා මේ ස්වාමීන් වහන්සේලා ගෞරවයෙන් ආදරෙන් පිළිඅරගෙන සම්මන්ත්‍රණයක් කළා. මොකද සාකච්ඡාව ඔවුන් කියනවා අපි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ පුහුණු කරනවා. කෙලෙස් ඇතිවන්නට හේතු වන නෝන දුර්වල කරන නීවරණ දුරු කරමින් අපහ එක දිසාවකට මෛත්‍රිය වඩමින් ඉන්නවා. පළවෙනි දිසාව, දෙවෙනි දිසාව, තුන්වෙනි දිසාව, හතරවෙනි දිසාව කියන මෙන්න මේ දිසා හතරට උඩට පහළට සබ්බේ සත්තා භවංසුඛිනත්තා සිරු සත්තෝ සෝපත්ත්වා කියන මෙත්සිත වඩමින් අපවාසය කරනවා. ඒ විතරක් නෙවෙයි මේ සිව් දිසාවටම අපි කරුණාව පතුරවමින් වාසය කරනවා. මුදිතාව, උපේක්ෂාව කියන මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ වඩමින් පංච නීවරණ දුරු කරමින් අප කෙලෙස් අඩුව වාසය කරනවා කියලා සඳහන් කළා. එතෙන්දිම සඳහන් කරනවා ඔබගේ ශාස්ත්‍රවරයන් වන ගෞතම බුදුරජාණන් වහන්සේත් ඔබට දේශනා කරන්නේ මේකයි. නෝන දුර්වල කරන නීවරණ දුරු කිරීමට හේතු වන මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වාසය කරමින් වාසය කරන්න කියලා තමයි ඔබේ ශාස්ත්‍රු ගෞතමයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා කෝ විශේෂෝ කෝ අදිපායෝ කියලා සඳහන් කළා. එහෙනම් අපේ ඔබගේ අතරේ තියෙන වෙනස මොකද්ද කියලා මේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කළා. පින්දුනේ හොඳ අවධානය මේ කාරණා ටික අහන්න. සාදුකාරයක් දෙන්න බලන්න. නැවත වතාවක් හොඳට සාදුකාරයක් දෙන්න. ඔව් මෙතන ඉඳලා මේක සරල නෑ පින්දුනේ. මේ සූත්‍රයේ සම්පූර්ණ බුදුදහමේ තියෙන මූලික ගැණින් සියල්ලක්ම සාකච්ඡා කරන සූත්‍රයක් මේක. මේ තේරුම් ගත්තොත් ඔබ දහමේ ගා ගැඹුරු තැන් එකම සූත්‍රයෙන් තේරුම් ගත වෙනවා. මෙහෙම ප්‍රකාශ කරාට පස්සේ දැන් අර අනිත් ආගමික අය පිළිස ප්‍රකාශ කරනවා අපත් මෛත්‍රිය වඩනවා කරුණාමගි තෞපේකා කියන සිව්බම විහරණ වඩමින් නිවරණ දුරු කරමින් වාසය කරනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ දුරු කරමින් අපත් වාසය කරනවා ඔබේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගෞතමයන් වහන්සේත් ඔබට මේ සඳහායි අනුශාසනා කරන්නේ. ඒ නිසා අප දෙපතිස් අතරෙහිදී වෙනසක් විශේෂත්වයක් තියනවද කියලා ඇහුවා. ඇහුවට පස්සේ මේ ස්වාමීන් වහන්සේලාට උත්තරයක් දීගන්න බැරි වුණා. ඊට පස්සේ උන්වහන්සේලා එතනින් නික්මිලා පින්ඩපාතේ වැඩම කරලා පින්නපාතයෙන් ලබාගෙන වළඳලා පන්සලට ආවට පස්සේ බුදුරජාන් වහන්සේට මෙන්න මේ සිද්ධිය සඳහන් කළා. ස්වාමීනි, අද අප උදේ මේ වගේ පින්නපාත යනකොට වෙලා තිබුණ නිසා මුලදී වෙනත් ආශ්‍රමයකට ගියා. මේ වගේ සාකච්ඡාවක් ඇති වුණා කියලා සඳහන් කළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනවා, මහණෙනි ඔබට ඒ වෙලාවේ ප්‍රශ්නයක් අහන්න තිබ්බනේ. වෙන මෙව ප්‍රශ්නයක් මොකද්ද ප්‍රශ්නය? එයාගෙන් අහන්න තිබුණා මේ මෛත්‍රිය වැඩීමේ අවසාන ප්‍රතිඵලය මොකද කියලා. නැත්තං කිං ගතිකා හෝති, කිං පරමා හෝති, කිං පලා හෝති, කිං පරිවසනා හෝති. මේ මෛත්‍රිය වැඩීමේ ලබන අවසාන ප්‍රතිඵලය ඒකෙන් කොතෙන්ද යන්නේ? ඒකේ ඵලය මොකද්ද? ඒකේ අවසානය මොකද්ද කියලා ඔබට අහන්න තිබුණා. අන්න එහෙම ඇහුවනම් ඔබට මේ බුද්ධ ශාසනයේ අන්‍යයන් කයට අතර තියෙන වෙනස හඳුනා ගන්න තිබ්බ කියලා බාගතුන් වහන්සේ සඳහන් කළා. පින්තුනේ බුදුදහමේ තියෙන සමහර සංකල්ප දෙස බලන විට අපට හිතෙනවා බුදුදහමයි අනිත් ආගම්වල සමානයි කියලා. ධර්ම දේශනාවක් ඇහුවත් ධර්ම දේශනා 100ක් ඇහුවත් සමහර අය ධර්මයට හරිය ගරු කරන්නේ කියන්නේ අපේ පින්තුන් හරියම ආදරේ හාඳුරනත් ආදරේ ධර්මයටත් ආදරේ. කොයි මනහවත් ගැන හරිය හොඳ බණ අද තමයි හොඳම බණ හුවේ කියලා. ඒ හාඳුරටම කියන මෙච්චර කරක් හාඳුරනේ ඕක අපට තේරුන්නේ නැහැ අද තමයි හොඳම තේරුනේ කියලා කියනවා. කවුරු බණ කිව්වත් එහෙම. හරියම හොඳ අපේ පින්තුන්. පින්තුනි මේට වඩා අපි බුද්ධිමත් වෙන්නට ඕන. මෙන්න මේ සියුම් තැන වෙනස හඳුනා ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේක නොතේරුනොත් තමයි අප කියන්නේ පන්සලේ පල්ලියේ කෝවිලෙන් දැල්වෙන්නේ එකම පහනයි කියලා. එකම පහන අවස්ථා තියෙනවා පින්තුනි. සාමාන්‍ය ලෝක ජීවිත ගත කරන ආකාරය සුගති යන ආකාරය ගැනදී පහනේ සමානත්වතාවයක් තියෙනවා. හැබැයි යම් සිතනකදී මේක තුන් මං හන්දියකදී පාරවල් දෙකකින් වෙන් වෙලා යනවා පින්තුනි. අන්නේ වෙන් වෙලා යන ස්ථානීය ඉතාම මනවින් රූලක් ගහලා වගේ අපට තේරුම් ගන්න හැකියාව තියෙනට ඕන. අන්නේක තමයි බුද්ධිමත්කම කියන්නේ. ඔබට භාෂා කියන්න පුළුවන්ද? ඔබට උපාධි කියක් තියෙනවද? ඔබට මාසික ලැබෙන පඩිය කීයද? ඔබේ දරුවා කොච්චර විශ්වවිද්‍යාලයට ගිහිල්ලාද? මේ කිසිම දෙයක් නෙවෙයි ඔබේ දක්ෂතාවය තීරණය කරන සාධක වෙන්නේ. සාධක වෙන්නේ මෙන්න මේ සියුම් තැනේ වෙනස හඳුනා ගන්න තියෙන දක්ෂතාවය. අන්නේ කාරණේ මෙතන සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මහණෙනි අන්නේ අන්‍යාගමිකයන්ගෙන් ඔබ ඇහුවනම් ඒ වඩන සමතය ඒ වඩන මෛත්‍රිය කිං ගතිකා හෝති කිං පලා හෝති කිං පරිවසනා හෝති කිං පරමා හෝති කියලා ඇහුවනම් මොකද ඒක ෆයිනල් ගෝල් එක ෆයිනල් ඩෙස්ටිනේෂන් එක මොකද කියලා ඇහුවනම් ඒකට උත්තර දෙන්න බැරුව යනවා. ඒ උත්තරය ඒ දෙන දෙන උත්තරය බුදුරජාණන් වහන්සේ කෙනෙක්ෝ ආර්ය ශ්‍රාවකෙක්ෝ උන්වහන්සේලාගෙන් අසා දැනගත්තු කෙනෙක් හැර වෙන කිසිම කෙනෙකුට මේකේ නියම පිළිතුර දී ගන්න බෑ කියලා. අන්න එතනින් ඉඳන් බුදුහාමුදුරෝ මෙන්න මේ මෛත්‍රී භාවනාවේහි සුවිසිය සත්‍ය විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කලිනුත් සීලේ වඩපු අය සමතේ වඩපු අය හිටියා. ධ්‍යාන අවිඥා ලැබු අය හිටියා. දහවල් කාලේ මිනිස් ලෝව ආහාර අනුභව කළා. සංසාර දිවා විහරණය කරන්න බ්‍රහ්ම ලෝකේ ඉරිදවෙන් ගිහිපු අය හිටියා. එවැනි සමාජයකට තමයි මේ බෝසත්යන් වහන්සේ පහළ වෙලා සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළේ. අනේ තෙන්දී බුදුරජාණන් වහන්සේ සුවිශේෂ දෙයක් අනාවරණය කළා. පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුමුදපාදී ඥානමුදපාදී පඤ්ඤාමුදපාදී විද්‍යාමුදපාදී ආලෝකෝදපාදී කියන මෙන්න මේක. උන්වහන්සේට පෙර නොයසු විරු දහමසක් පහළ වුණා. මුළු ලෝකයක් දේශනා කරන්නේ මුළු ලෝකයක් පැහැදිලි කරන්නේ මේ හටගත්තු ලෝකයක තියෙන සංවරය. හටගත්තු ලෝකයක කැඩී බිඳිලා යනවා නැත්තම් උපාද නිරෝධය තමයි ලෝකයේ බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. ලෝකයේ මිනිස්සු ඉන්නවා, සත්තු ඉන්නවා, සතර මහා භූත රූප තියෙනවා. අන්නේ ලෝකයේ සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න, පින්කම් කරන්න, හිත වඩන්න, සමතේ දිනු කරන්න, ඒ වගේම මේ බාහිර දින ලෝකේ දේවල් කැඩෙනව, බිඳෙනව, වෙනස් වෙනව, මරණයටපත් වෙනවා හිත හදාගෙන ඉන්න කියලා තමයි ලෝකයේ බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. මේකට කියන උත්පාද නිරෝධය කියලා කියනවා. මේක බුදුහාමුදුරුවෝ ගිහිගෙන ඉක්මන කලින්ම තේරුම් ගන්න තිබ්බේ. ලෙඩෙක් මහල්ලේ මරණියක් දැකලා. මෙන්න මෙහෙම තේරුම් ගත්ත උත්තමය තමයි අභිනිෂ්ක්‍රමණය කරලා සම්මුතත්වයේ සාක්ෂාත් කරලා මට පෙර නොයසුරු දහම සත්පහල වුණා කියලා සඳහන් කළේ. අන්නේ මොකද්ද? මේ හටගත් ලෝකයක සංවරයක් නෙවෙයි. හටගත් ලෝකයක් කැඩෙනව බිඳෙනව වියපත් වෙනව කියන එක නෙවෙයි. මේ ඉදිරිපස ලෝකය නිර්මාණය නොවන විදියට අනුපාද නිරෝධයට, ස්පර්ශ නිරෝධයට, සලායතන නිරෝධයට ධර්ම දේශනා කළා උන්වහන්සේ. මේ ඉදිරිපස ලෝකය කියන්නේ සම්පූර්ණම අවිද්‍යාව ගොඩනගාගත් ලෝකයක් මේක. භාගතුන් වහන්සේ කාම පැහැදිලිව දේශනා කරනවා. මහණෙනි, ලෝක යන්තා දුකක් හටගන්නවා නම් ඒ සියලු දුක් හටගන්නේ අවිද්‍යාව සහිත කෙනාටයි, ප්‍රඥාවන්ත කෙනා වෙත දුක එන්නේ නැහැ කියලා. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අපේ හිතට යමක් මතක් වෙන මොහොතෙහි ඒ මතක් වෙන දේ ලෝකෙ කොහේ හරි ඒ විදිහටම තියෙනවා කියන හැඟීම. තිනතනි අප ඒ සිහිපත් කරන දේ, ඒ සිහිපත් කිරීමට පාදක වෙච්ච ඇස ආදී ආයතන, රූප ශබ්ද ආදී අරමුණු මේ වෙලාවේ ඉතුරු නැතුවම නැති වෙලා, වැය වෙලා, නිරුද්ධ වෙලා ගිය මොහොතක මේ මනෝ විඥාණයෙන් ලෝකෙ ගනුදෙනු කරන මොහොතක් නේද? ඒ සිහි කරන මනසත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන මනසක්. ධර්මාලම්බන මනෝ විඥානස්ථාව. මේ නාම රූප දෙකේම Nirodhe සාක්ෂාත් කරන මොහොත තමන්ගේ හිත කිසිම දෙයක පතිත වෙන්න අවකාශයක් නැහැ. හිත යම් කිසි තැනක පතිත නොවුනොතින් ජරා මරණ වලට කැපමක් නැහැ. තමා ලෝකෙන් නිදහස්. මෙන්න මේ දර්ශනය පාදක කරගත්තු ධර්මයක් බුදුහමෝ දේශනා කරන්නේ. බුදුහමෝ දේශනා කරනෝ මහණෙනි, අප සඳහන් කරන මේ මෛත්‍රිය හුදෙක් නීවරණ දුරු කිරීම සඳහා පමණක් නෙවෙයි. මේ සඳහන් කරන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ පාදක කරගත්තු මේ සමතේ කියලා කියන්නේ මේ සමතෙන් හිත සමාධිමත් වෙනවත් එක්කම මොකද වෙන්නේ? සති සම්බොජ්ජංගම් භාවේති විවේකනිසිතං, විරාගනිසිතං, නිරෝධනිසිතං, වස්සංග පරිණාමේ. මෙත්තා, කරුණා, මුදිතා හෝ උපේක්ෂා මේ බ්‍රහ්ම විහාර ඔස්සේ හිත සමාධිමත් වෙනවත් එක්කම සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං අජානති කියපු විදියට ඔහු මේක බලනවා. විවේකනිසිතව, විරාගනිසිතව, නිරෝධනිසිතව බලමින් ඔහු සති සම්බොජ්ජංග, ධම්මවිචේ සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග ආදී පොජ්ජංග සම්පූර්ණ කරනවා. ධ්‍යානවලට පත්වීම තුල අපට දකින්න ලැබෙනවා ප්‍රීතියක් තියෙනවා. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියලා. එතන තියෙන ඒ ප්‍රීතිය හටගත්තු ලෝකයක තියෙන ආූපීතිය. එතන තියෙන ඒකාග්‍රතාවයේ නැමැති උපේක්ෂාව. හතරවෙනි ධ්‍යානයෙන් උපේක්ෂාවක් ලැබෙනවා නම් ඒ උපේක්ෂාව මේ ඇති ලෝකයක ඇති කරගන්නා වූ මඳහත් බව උපේක්ෂාව. නමුත් දෙවික් මොල ගිහිල්ලා මේ විරාග නිසිතං, විරේක නිසිතං, නිරෝධ නිසිතං, වස්සක පරිණාමයේ කියන අවස්ථාව මොකද්ද? එතෙන් දිහට ගන්න ප්‍රීතිය අර ධානාංගවල තියෙන ප්‍රීතිය නෙවෙයි. එතන තියෙන ප්‍රීතිය මොකද්ද? එතන තියෙන ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගයේ. මේ ලෝකේ Nirodhe දැකීම තුලින් ඇති කර ගන්නා වූ ප්‍රීතියක් ඒක. ඒක ප්‍රසද්ධිය කරා යන එක. ඒක සමාධිය කරා යන එක. ඒ තුලින් කියලා අවසානයේ නිරුද්ධ වෙච්ච ලෝකේ දකින මේ තැනත්තා ලෝක Nirodhe සාක්ෂාත් වීමෙන් සැබෑම වූ උපේක්ෂාවට පත් වෙනවා, සංඛාර උපේක්ෂාවට පත් වෙනවා. මෙන්න මේ කරුණ සඳහන් කරලා විතරක් නෙවෙයි බුදුහාම සඳහන් කරනවා. එකාතකෙන් මේ මෙත්තා කරුණාදී බ්‍රහ්ම විහාර වඩලා කාමච්ඡන්දාදී නීවරණ යටපත් කරගන්න විතරක් නෙවෙයි. අනිත් පැත්තෙන් ඒක විරාගයට, නිරෝධයට, විවේකයට බරව නිරෝධය කියන හට ගැනීම වැයමින් බලමින් නොයලිම සාක්ෂාත් කරමින් වස්සඟ පරිණාමයෙන් නිවනට නැවිලයි මේ හැම දෙයක්ම කරන්නේ. අන්නේ කිරීමෙන් ලබන අවසාන ප්‍රතිඵලයක් තියෙනවා. බුදුහාඳුරමින් කියන්නේ ඒකයි යහ විමහනන ඔබට අහන්න තිබුණ නේද? කිං පරිවසාන හොති කියලා. මේ වඩන ධර්මයේ අවසාන එය මොකක්ද කියලා ඔබ අහන්න තිබුණනේ. ඔවුන්ගේ අවසාන ඉලක්කය නීවරණ දුරු කිරීම. නමුත් බුද්ධ ශ්‍රාවකයා මේ ධර්මමඟ වඩන්නේ සමාධිය වඩනවා නම් ඒක නිකන් සමාධියක් නෙවෙයි. ඒක සම්මා සමාධිය. ඒක ආරිසංග මාර්ගයේ අංගයක් වෙච්ච සමාධිය. ඒ සමාධියේ සම්මා දිට්ඨි පුරේණවා. අර හේතුඵල ධර්ම නැත්නම් දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සුතමේ ප්‍රඥාවෙන් සාක්ෂාත් කරගත්ත කෙනා සම්මා දිට්ඨියටපත් වෙලා සම්මා වායාමයත් එක්ක මිශ්‍ර වෙලා යන සම්මා සමාධිය තමයි බුද්ධ ශ්‍රාවකයන් සාක්ෂාත් කරන්නේ. අන්නේ සාක්ෂාත් කිරීමේ ප්‍රතිඵල විදියට ඔහුට සුවිශේෂී හැකියාවක් ඇති වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ඔහුට සතියසෝ ආකංකති අපටි කුලේ පටිකුල සංඤේ විහෙරයන්. සෝ පටිකුල සංඤේ විහෙරති. යම්කිසි කෙනෙකුට නොපිළිකුල් දේ පිළිකුල් හැටියට මෙනෙහි කරන්න අවශ්‍ය නම් නැත්තම් ලස්සන දෙයක් ප්‍රසන්න දෙයක් ලස්සන නෙවෙයි අවලස්සනයි අප්‍රසන්නයි කියලා මෙනෙහි කරනවා නම් ඔහුට ඒක කරන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනවා නම් ඉතාම ලස්සන කෙනෙක් දැක ගමන් ඕනනම් යට ලස්සනයි කියලාම මෙනෙහි කරන්න පුළුවන්. ඕනනම් ශනිකව තමන්ගේ සංඥා වෙනස් කළා ඒ කෙනාගේ ඒ ශරීර අභ්‍යන්තරයේ මේ වෙලාවේ තියෙන දේවල් ටික නෝනින් බලලා නැත්තං ඒ තැනත්තා අනාගතයේ තව අවුරුදු 30කින් 40කින් පත් වෙන ස්වභාවය දිහා බලලා පිළිගුණ සංඥාවක් ඇති කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. සෝආකංකතේ පටික්කුලේ අපටික්කුල සංඤේ විහෙරෙයන් සෝතත් විහෙරති. යම් කිසි කෙනෙකුට ඕන නම් පිළිකුල් දෙෙහි නොපිළිකුල් භාමිනී කරන්න. ඉතාම දුර්වර්ණ වෙච්ච මලමුත්‍ර වගුරුවපු කෙනෙක් දිහා බලලා නැත්තම් අසුචි වෙන දෙයක් බලලා ඔහුට ඕනනම් ඒක නොපිළිකුල් විදිහට මෙනෙහි කරන්න පුළුවන්. ඇතම් කෙනෙක්ගේ මල පහ දිහා බලලා ඒක ඕනනම් ඒ විදිහටම මෙනෙහි කරන්න පුළුවන් පිළිකුල් විදිහට. ඔහුට අවශ්‍ය නම් ඒක එතෙන්ට එන කලින් හොඳ රසවත් ආහාරයක් හොඳ සුවඳවත් ආහාරයක් මේ තැනැත්තා ඉතාම ලස්සනට සතුට වෙමින් ආහාර ගත්තු කෙනෙක්ගේ මේ ආහාරයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. හොඳ හෝටලයකට ගිහිල්ලා යාළුවොත් එක්ක හිනා වෙවේ ලයිට් දාගෙන රස්නේ හොඳට හැඳි ගෑරුකුත් එක්ක ඇතුළු කරපු එකක් තමයි මේ දැන් පිට කළ තියෙන එක කියලා මෙනෙහි කරන්න පුළුවන්. අරකේ සුබ පැත්ත මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුට ඕන නම් අපටික්කෝලේජ පටික්කෝලේජ පටික්කුල සංඤේ විහෙරති. නොපිළිකුල් සහ පිළිකුල් දෙකම මිශ්‍ර වෙච්ච දේ පිළිකුල් මෙනෙහි කරන්න ඕන නම් ඒත් පුළුවන් ඔබට. නොපිළිකුල් සහ පිළිකුල් දෙකම තියෙන දෙයකෙහි පිළිකුල් වනක් මෙනෙහි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කියන සුවිශේෂම හැකියාව අපටික්කෝලේජ පටික්කුල සංඤේත තදුබයන් මේ දෙකම ඉක්මවලා ඕනනම් උපේක්ෂාවෙන් ඉනවශ්‍ය නම් යාට ස්පර්ශ නිරෝධයට හිත තියලා ලෝක නිරෝධයට හිත තියලා මේ රූපය සම්පූර්ණව නිරුද්ධච්ච මොහොතක් මම මේ මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න අවස්ථාවක් කියලා ඔහුට කැමතිනම් මධ්‍යස්ථ වෙන්න පුළුවන්. මුළු ලෝකයක් යන්නේ පිනතුනේ උදෑසන පටන් රාත්‍රියේ දක්වාම අපි බෙහෙස්ෙන්නේ මොහොකටද? බාහිර ලෝකයක් වෙනස් කරන්න. අපේ ශරීරය පිරිසිදු කරන්න. ඇඳුම් ටික හොදන්න. ගේ දොර පිරිසිදු කරන්න. උදේ අවදිත මොහොත පටන් රාත්‍රියේ නිින්ද යනකලොත් උපතේ පටන් මරණය දක්වා අපි මේ ජීවිතය ගත කරන්න මොහොතද? ගත කරන්න තියෙන තුනේ මේ බාහිර ලෝකයක් වෙනස් කරන්න. එහෙම වෙනස් කරන්න ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට අපි ඇඳට වැටෙනවා කියන තුනේ කර ගන්නම බැරි වෙනවා. අතක් පයක් උස්සන්න බැරි වෙනවා. ඇස් දෙක හරින්න බැරි වෙනවා. හුස්ම ගන්න බැරි වෙනවා. ඇඟට ඇතුළු කරන සීලෙන් එක ඇතුළට යන්නේ නැති වෙලාවක් වෙනවා. එතකම්මත් බහින බාහිර ලෝකේ වෙනස් කරන්න. එහෙම තියෙන ලෝකෙක බුදුදහමේ කියන්නේ ගැඹුරට යනකොට පින්නතුනි ආරම්භයේදී බාහිර පිරිසුදු කිරීම යුතුයන්තින් ආදී දක්වලා තියෙනවා. ඒව බැහැර කරන්න නෑ බුදුදහම තුළ. ඒව දේශනා කරන අතරේදී අවසානයේ අපට කරන්න තියෙන සම්පූර්ණයෙන්ම අපේ සංඥාව අපේ perception එක වෙනස් කරලා මුළු ලෝකයක් අප කැමති විදිහට අපට පරිහරණය කරන්න පුළුවන්. කොච්චර ලේසි සෝදායි ක්‍රමයක්ද බලන්න වෙනද? මෙච්චර වටිනා ධනක් තියාගෙන නේද අපි මේ දුක දෙන පිනතුනි? අපි ලෝකයක් වෙනස් කරන්නේ. අපේ වචනෙන් පිට වෙන කතාව කොයිතරම් අර්ථ ශූන්‍ය දේවල්ද බලන්න අපි කතා කරන්නේ. මෙච්චර වටිනා දහමක් තිබෙන්නේ පිනතුනි අපට දහමින් තොර දෙයක් කතා කරන්න ඉතුරු වෙන්න බෑ පිනතුනි. ඇත්තටම අපි කතා කරන දෙයක් ඒක ලෝකෙට යහපත වෙන දෙයක් වෙන්නට ඕන, අර්ථවත් දෙයක් වෙන්නට ඕන. දහම තුළම තමයි ජීවිත පවත්වා ගන්නට ඕන. ඒ තරක් නෙවෙයි බුදුරජාන් වහන්සේ සාදුරටත් මේක ඉදිරියට විස්තර කරනවා. කොහොමද? ඒ තමයි යම් කිසි කෙනෙකුට ඕන නම් මේ උපේක්ෂාට පච්චිච්ච කෙනා සමහර වෙලාවට රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැමිට අනාගාමී කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මට්ටමට පත්වෙච්ච කෙනා මේ රූප සංඥාව සම්පූර්ණයෙන්ම දුරු කරලා ඕන නම් ඔහුට ධාන මට්ටමෙන් දිනු කරලා ඔහුට අනන්තං ආකාසං කියන අරූපාවචර ප්‍රථම ධානයේට ආකාසානංචායතන ධානයටපත් වෙන්න පුළුවන්. ඒකත් ඉක්මලෝ නම් විඥාන අනන්තෝ කියන මට්ටමට ගිහිල්ලා විඥානංචායතනපත් වෙන්නත් පුළුවන්. නත්තිකින්චී කියලා මෙනෙහි කරලා ආකින්චඤ්ඤායතනපත් වෙන්නත් පුළුවන් කියලා මේ අරූපාවචර ධාන මට්ටමත් විස්තර කරනවා. සමහර මාර්ගඵල ලැබුපොය කැමති නැවත කාම ලෝකයට විතරක් නෙවෙයි රූප ලෝකයටත් නොවන විදිහටම මේ ස්කන්ධ පංචකය ස්කන්ධ හතරකට සීමා කරගෙන කැමති. රහත් නොවෙච්ච අනිත් මාර්ගඵලට ලක්පත් වෙච්ච සමහර ආර ශ්‍රාවකයන් මේ රූපය ආදීනව දැකලා ඕන් මරණයෙන් පස්සේ සාමාන්‍යයෙන් අපි කියන්නේ අනාගාමී කෙනෙක් හතරෙනි ධ්‍යානපත් වෙච්ච කෙනෙක් සුද්ධවාස බ්‍රහ්ම ලෝකයක පංච සුද්ධවාස ඉපදිනවා කියලා තමයි අපි කියන්නේ. නමුත් ඒක හැම වෙලාවෙම මේ විදිහට වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මේ මාර්ගඵලත් ලැබලා ඒකේන අරූපාවචර ධ්‍යානත් ලැබුණොත් ඔහුගේ උපත තීරණය කරන්නේ අර මාර්ගඵල නෙවෙයි. ඔහුගේ උපත තීරණය කරන්නේ ඔහු ලබාගත් ධ්‍යානාංග. ධ්‍යානෙට අනුව තමයි ඊළඟ භවයේ තීරණය කරන්නේ. එතන කාට පුළුවන් ස්කන්ධ හතරක් පමණක් තියෙන රූප ස්කන්ධය නිරුද්ධ වෙච්ච වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරක් පරිහරණය කරන නැත්නම් චතුෝකාර භවයක් වෙච්ච අරූපාවචර බඹලෝ ඉපදෙන්න පුළුවන්. එහි ඉපදුනාට පස්සේ දැන් ඕ කලින් ධර්මය අහලා මඟඵල ලැබුණ නිසා ඔහුට නැවත ධර්ම ශ්‍රවණය කරන්න අවශ්‍ය නැහැ. ධර්මකාරයක් විදිහට අනිත් මාර්ගඵල ටික එහි දුහ සාක්ෂාත් කරනවා. මෙන්න මේ විදිහට මෛත්‍රී භාවනාව උදේ හිතේ නීවරණ දුරු කිරීම විතරක් නෙවෙයි සමාධිය විතරක් නෙවෙයි ඒ සමාධිය පාදක කරගෙන විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත වස්සංග පරිණාමෝ මේ ධමයක් ඔස්සේ සති සම්බොජ්ජංග ධම්ම විචේ සම්බොජ්ජංග විරිය සම්බොජ්ජංග පීති සම්බොජ්ජංග පස්සාදි සම්බොජ්ජංග සමාධි සම්බොජ්ජංග උපේක්ඛා සම්බොජ්ජංග කියලා මෙන්න මේ බොජ්ජංග ධර්ම සම්පූර්ණ කරමින් ආරසංගික මාර්ගයේ මාර්ගාංග උපරිමයටපත් කරගෙන එතනත්තා සම්පූර්ණයෙන්ම නිවන් මාර්ගට පිවිසෙන්නට අවකාශ අවස්ථාව බුදුදහම තුළින් විවර කර දීලා තියෙනවා. පින්නතුනේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණෝස්සේ හිත දිනු කරන ක්‍රමයෙන් තමයි මේ සරලව දේශනා කළේ. ඊට අමතරව තාප මෙහිදී පැහැදිලි කරන බලාපොරොත්තු වෙනවා ආඝාත පටිවිණය කියන කාරණය. ආඝාතය කියන්නේ ද්වේෂය, අමනාපය. අපේ හිතට කෙලෙස් ඇති වෙන්න තියෙන අවස්ථාව මේක පිළිබඳනේ. හිතේ ලක්ෂණ නැති වෙන අවස්ථාව. අපේ ජීවිතයේ අඳුර පැත්තේ වැඩි වෙන අවස්ථාව. අපේ හිතට දුක ඇති වෙන ප්‍රධානම හේතුවක් තමයි අනිත් අය පිළිබඳව ඇතිවන හිතේ විරසක බව. අපේ හිත හරිය දක්ෂයි කොහෙන් හරි කෙලෙස්සක් කඩුපාඩුවක් අල්ලගෙන දුක් විඳින. ඒක තමයි හිතේ ස්වභාවය. මෙච්චර ලස්සනට සැනසීමෙන් ඉන තිබෙද්දි මොකක් හරි අඩුවක් හොයන හිත. හිත එහෙම තමයි. මේක අනාත්ම ස්වභාවයක්. උද්ගලිකවර දැන නෙමෙයි මේක. හිත බලන්නේ කොහොම හරි ඔබට දුකක් දෙන්න. ආපහුම කියනවා නම් බලන්න අඩුපාඩු තියෙදි කියලා අරයාග බලන්න මෙයාග බලන්න කුසිය බලන්න දස්පිනගෙන් කළත් බලන්න. ඔහොම කිය කිය හොයනවා. ඔක්කොම වෙන හොයන හොල දුක් ගොඩක් දෙනවා ඔළුවට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආඝාතයේ දේශය හිතේ තියෙන ලක්ෂණ නැති කරන දේ. අපට ඇති වෙන ප්‍රධාන කෙලෙස් මුල් තුනින් අකුසල මූල තුනින් එකක් තමයි මේක. ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මොහෝ අකුසල මූලං. ලෝභය අකුසල මූලයක්, ද්වේෂය අකුසල මූලයක්, මොහය අකුසල මූලයක්. මේ තුනම නැවත නීවරණ හයක් විදිහට විස්තර කරන අවිද්‍යා නීවරණයත් එක්ක මේවම නැවත අනුසය හතක් විදිහට දේශනා කරනවා. මේවම නැවත දස අකුසල විදිහට දේශනා කරනවා. මේ තුනම නැවත දස සංයෝජන විදිහට දේශනා කරනවා. කොහොම බෙදෙන බෙදෙන ගිහිලා අවසානයේ කෙලෙස් 1500ක් දක්වා මේව බෙදි බෙදි යනවා. නමුත් මුල් තුන මේ තුන මොනවද? ලෝභ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මොහෝ අකුසල මූලං. ලෝභය අකුසල මූලයක්, ද්වේෂය අකුසල මූලයක්, මොහය අකුසල මූලයක්. මේවා තමයි දෙඩි මුල්. මේ මුල් සම්පූර්ණයම දුරු වෙන්නේ රහත් වෙනකොට. ඊට මගදී ටිකෙන් ටික අපට දෝෂ අනුසය වශයෙන්ම අනාගාමී භාවයේ දුරු වෙනවා. ලෝභය කියලා කියන්නේ, ලෝභය කියන්නේ දන්ද විරාගයි, අල්පසාවද්‍යයි. ලෝභය කියන්නේ දුරු කරන්න අමාරුයි, නමුත් එහි ආදීනව අඩුයි. ද්වේෂයට සාපේක්ෂව මේ කියන්නේ මෝහයට සහ ද්වේෂයට සාපේක්ෂව ලෝභයේ තියෙන ආදීනව අඩුයි. දැඩි ලෝභෙන් හිටියොත් එක්ක ප්‍රේත ලෝකෙට වගේ තැනකට තමයි සාමාන්‍ය යන්නේ. දෝෂය ගැන කියන්නේ ද්වේෂයේ කිප්ප විරාගයි, මහා සාවද්‍යයි. ද්වේෂය දුරු කරන්න ලේසියි, හැබැයි මහා සාවද්‍යයි. නිරයට මරගෙන යනවා. අනන්තර කර්ම සියලක්ම සිද්ධවන්නේ ද්වේෂය පාදක කරගෙන. නිරයෙන් තමයි කෙලවර වෙන්නේ. එයින් මෙහා නවතින්නේ නැහැ. ස්ටොප් සයින් මොකුත් නැහැ. පින්නතුනි, ද්වේෂයේ ස්වභාවය කිප්ප විරාගයි, මහා සාවද්‍යයි. දුරු කරන්න ලේසි, හැබැයි ප්‍රතිඵලය භයානකයි. වහා ගිනි දැලෙන සුළුයි. මොහය දන්ද විරාගයි, මහා සාවද්‍යයි. දුරු කරන්න අමාරුයි, ආදීනවට වැඩි. අවිද්‍යා පරමම් මලං, අවිද්‍යාව, මෝහය දැඩිම මලය සහ අකුසලයේ අකුසල මූල විදිහට දේශනා කරලා තියෙනවා. මෙන්න මේ අතරත් පින්නතුනි බුදුදහමෙහි ප්‍රධාන වශයෙන්ම මේ ආඝාතය, ද්වේෂය, අමනාපය දුරු කරන ක්‍රමය සහායක ඇතිවන ආකාරය දේශනා කළ තියෙනවා. ද්වේෂය ඇතිවන ආසන්නතම හේතුව තමයි පටිඝ නිමිත්තත් අයුනසෝ මනසිකාරයත් කියන කාරණා දෙක. ගැටෙන තියෙන අරමුණ සහ ඒ අරමුණ ලැබෙච්ච වෙලාවේදී අනුවණින් මෙනෙහි කිරීම අයුනසෝ මනසිකාරයෙන් වාසය කිරීම. මෙන්න මේ පටිඝය ආඝාතය ඇතිවන අවස්ථා 10ක් ගැන ආඝාත වත්තු කියන සූත්‍රය දේශනා කරනවා. හොඳට අහගන්න මේ ටික. අමනාපය ඇතිවෙන හේතු වන කාරණා 10ක් සඳහන් කරනවා. ස්ථාන 10ක්. වස්තු 10ක්. මොනවාද 10? ඒ තමයි අහවලා මට අතීතයේ මේ වගේ අනර්ථයක් කළා. අහවලා මට ඉස්සර මේ වගේ දෙයක් කළා. අහවලා මට දැන් මේ වගේ අනර්ථයක් කරනවා. අහවලා මට අනාගතයේ මේ වගේ අනර්ථයක් කරාවි කියලා අනුමානයෙන් තීරණය කළා. ඊළඟට අසවලා මගේ ප්‍රියමනාප කෙනාට මේ වගේ අනර්ථයක් අතීතයේ කළා. මේ වගේ අනර්ථයක් දැන් කරනවා. මේ වගේ අනර්ථයක් අනාගතයේදී කරාවි. ඊළඟට අහවලා මම අප්‍රිය කෙනාට මේ වගේ යහපතක් කළා. මේ වගේ යහපතක් දැන් කරනවා. මේ වගේ යහපතක් අනාගතයේ කරාවි. දැන් බලන්න කොච්චර මේ ද්වේෂය යනවද කියලා. එක පැත්තකින් ප්‍රිය මනාපයට අනර්ථයක් කරනකොට ද්වේෂය ඇති කරගන්නවා. අනිත් පැත්තේ මොකද්ද? ඔව්, තමන් අප්‍රියමනාප කෙනාට වෙන කෙනෙක් යහපතක් කරනකොට කේන්ති ගන්නවා. තමන් අමනාප කෙනෙක් වෙනත් කෙනෙක් එක්ක කතා කරගෙන ඉනකොට ඒත් එක්ක කේන්ති ගන්නවා. අනේ කතා කරගෙන ඉන්නේ නැහැදී. ආහාර කරපු කෙනා කියලා වන්න. අතීතයේ යහපතක් කළා කියලා ද්වේෂයටපත් වෙනවා. දැන් යහපතක් කරනවා කියලා ද්වේෂයටපත් වෙනවා. අනාගතයේ මෙයාට උදව් කරයි කියලා ද්වේෂයටපත් වෙනවා. පටිගාර්ම නෙමෙයි ආඝාතවත් තුමේ. එතකොට දැන් කියා කිව්වද? කියා කිව්වද? නමයක් කිව්වද? මට මගේ ප්‍රිය කෙනාට මගේ අප්‍රිය කෙනාට අතීත වර්තමාන අනාගත ඊළඟට කිසිම කරුණක් නැතුව ඒ ද්වේෂයට පත් වෙන සමාරය. කාරණයක් නැතුව තිබේම සමහර කේන්ති ගන්න. මෙන්න මේ 10ට කියනවා ආඝාත වස්තු කියලා. හිතේ ද්වේෂය ඇති කරගන්න හේතු වන වස්තු බීජයන් 9ක් 10ක් ගැනම කියනවා. මොනවද 10? අසවල් කෙනා මට අතීතයේ අනර්ථයක් කළා. වර්තමානයේ අනර්ථයක් කරනවා. අනාගතේ අනර්ථයක් කරාවි. අසවල් කෙනා මං ප්‍රියමනාප කෙනාට අතීතේ අනර්ථයක් කළා. වර්තමානයේ අනාගතයක් අනර්ථයක් කරනවා. අනාගතේ අනර්ථයක් කරාවි. අසවල් කෙනා මම අප්‍රිය කෙනාට අර්ථයක් යහපතක් කළා කරනවා කරාවි. 9යි. ඊට පස්සේ තව කිසිම කාරණයක් නැතුව සමහර අය දේවල් වලට පුද්ගලයන්ට අමනාපය ඇති කර ගන්නවා. මේව තමයි ආඝාත වත්තු කියලා කියන්නේ. ඊළඟ තව සූත්‍ර දෙකක් සඳහන් වෙනවා. පඨම ආඝාත පටිවිණේ සූත්‍රයත්, ဒုတိය ආඝාත පටිවිණේ සූත්‍රයත් කියලා අංගුත්තර නිකායේ පංචක නිපාතේ. මෙතන කාරණා පහක් දේශනා කරන මොළදී මේ ආඝාතයේ ද්වේෂය දුරු කරගන්න හේතු වන කරුණු විදියට භාගතුන් වහන්සේ දේශනා කරනවා. තමන්ගේ හිතට අනිත් කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙනවා නම් ඒ අමනාපය දුරු කරගන්න හේතු වන අනුශාසනා උපදේශ පහක් දීලා තියෙනවා මෙතෙන්දී. මොනවද පහ? එකක් තමයි මෛත්‍රිය වැඩි වීම. සියලු සත්ත්ව සුවපත් වෙත්වා කියලා සීමා ભેදේ නැති වෙන විදියට සීමා සම්බේධිය මගේ පිට කියලා වෙනසක් ඇති නොවන විදියට තමාගේ මෘදු සිත මෙත් සිත දිනු කිරීම. ඒක පළවෙනි ක්‍රමය. දෙක තමයි ඒ කෙනාට කරුණාව දිනු කිරීම. මේ මනසෝ මෙහෙම හිටියත් මම දුක් විඳන්නේ නැහැ නේද කියලා කරුණාව වඩලා කරුණාව ඔස්සේ අර ද්වේෂය දුරු කරන්න පුළුවන්. ඊට පස්සේ සඳහන් කරන උපේක්ෂාව. හිත මධ්‍යස්ථව තියාගෙන කමක් නැහැ කියලා හිතාගෙන ඉන්නවා. ඒක කරන කෙනා යඩන්නේ ඉතින් කමක් නැහැ කියලා ඉන්නවා. ඒක තුන්වෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමය මොකද්ද? අසති අමනසිකාර. ඒ සිද්ධිය සිහි නොකර ඉන්නේ. ඔබට යම්කිසි කෙනෙක් ගැන හිතනකොට අමනාපයක් ඇති වෙනවා නම් ඒ පුද්ගලයා ගැන හිතන එක අඩු කරන්න ටිකෙන් ටික. හැබැයි තේනොත්නේ මෙතන හොඳට මතක තියාගන්න අමතක කරන්න කියලා නැහැ. හොඳට මතක තියාගන්න මේක. බුදුදහමේ කිසිම තැනක දෙයක් අමතක කරන්න කියලා නැහැ. අමතක කිරීම ලොකු වරදක්. බුදුදහමේ මූලික ඉගැන්වීම සතිය. සතිය දිනනකොට සතේ සරති අනුසරති සතේ සරණතා ධාරණතා චිරකතාන්පි චිරබහිතාන්ද කියපු විදියට බොහෝ කලක් කරපු කියපු දේවල් සිහි කරන්න පුළුවන් හැකියාව මෙමරිය මතකයේ දිනනවා වෙනතට. ඉපදෙච්ච දවස දක්වාම මතකයේ දින වෙන විදිහට සතිය දිනු කරන්න පුළුවන්. මෞර්යසේ හිටිය කාලයේ වෙන කම්ම හිත දිනු කරන්න පුළුවන්. විතරක් නෙවෙයි. අවිඥාලාදී රහතන් වහන්සේ කෙනෙකුට අවශ්‍ය නම් මහා කල්ප 500ක් ආපස්සට සිහි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සීමාවක් නැතුව ඕනෑම මතයක අත්දැකීමක් කල්ප කෝටි ගණනක් අතීතයකක් වුණත් ශනිපමිනි කරන්න පුළුවන්. මතකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ මතක් කරන වෙලාවේදී ඒ මතකයේ අවිද්‍යාව මුසුවීම. ඒක නිරුද්ධ වෙච්ච දෙයක් බව නොදන්නා බව අවිද්‍යාවයි දුකට හේතුව. මතකේ නෙවෙයි දුකට හේතුව. ඒ නිසා අමතක කරන්න කියලා නැහැ. හැබැයි අසති අමනසිකාර කියලා එකක් විතක සංකල්ප සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරන්නේ මොහොතකද? ඒක නැවත නැවත සීකරන කරන තමයි දුකක් එනවා, කෙලෙස් එනවා. ජීවිතේ ඕනෑම දෙයක් හිතනකොට දෙගින් දිගටම හිතේ කෙලෙස් ඇති වෙනවා නම් තමන් හිතුව කෙලෙක වෙන්නේ නැහැ පින්නතුනේ. ඒක විසඳෙන්නේ නැහැ ප්‍රශ්නේ. තමයි දුක වැඩි වෙනක විතරයි වෙන්නේ. ඒකෙන් කියන්නේ අදාළ දේ කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. දරුවෙක් පිළිබඳව වුණත්, දෙමව්පියෝ ගැන වුණත්, ගෙදර දොරේ ගැන දෙයක් වුණත්, වෙන නීති රීති ප්‍රශ්නයක් වුණත් ඒක අදාළ දෙයක් කරන්න අදාළ තැනට කරන්න තියෙන දේ සීකල කරන්න. ඊට පස්සේ එක පැත්තකින් තියන හැම වෙලාවෙම කොළුවේ තියෙනකොට ඒක බරක් වෙනවා පේන තුන එක කෙලස් වැඩි වෙනවා තව. ඒ නිසා බුදුම දේශනා කරන එකට අසති ආමනිස්කාර කියලා. ඒක සීන නොකරන්නේ කියලා. ඊළඟ කාරණය තමයි කර්මය ගැන සීකරන කියලා. මේ වැරදි අඩපාඩු තියෙන අය කම්මස්සකා මානව සත්තා මේ කර්මය දායද උරැති සත්‍යය නේද කියලා මෝ කර්මයේ භුක්ති විඳින කෙනෙක් කියන එක හිතන්නේ. එතකොටත් අර ද්වේෂයේ පටගේ ආඝාතය දුර වෙනවා. ආඝාතය දුර වෙන කරුණු පහක් බුදුහාරමේ සෝදල දේශනා කළා. මොනවද කාරණා පහ? පළවෙනි එක මෛත්‍රිය, දෙවෙනි එක කරුණාව, තුන්වෙනි එක උපේක්ෂාව, හතරවෙනි එක සිහි නොකර සිටීම අසති අමනිස්කාර, පස්වෙනි එක ඕ කර්මයේ දායද වැඩි පිළිසක් කෙනෙක් සීකරන කියලා. ඒක පඨම ආඝාත පටිවිණී සූත්‍රය. ඊළඟ තමයි ලස්සන සූත්‍රයක් තියෙනවා කියන තුනේ ද්විතීය ආඝාත පටිවිණී සූත්‍රය. මේක ලස්සන උපමාවලින් මේ ආඝාතය ද්වේෂය පටිගේ දුරු කරන ක්‍රමය දේශනා කරලා තියෙනවා. පුද්ගලයන් පස් දෙනෙක් බෙදලා තියෙනවා. සාධු හරියක් දැන බලන්න පින්නතුනි. දැන් අපි කතා කරන්න යන්නේ ආඝාත පටිවිණය සූත්‍ර දෙකෙන් ද්විතීය ආඝාත පටිවිණය සූත්‍රය අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන සූත්‍රයක්. පඨමාගත පටිවිණය සූත්‍රයෙන් දේශනා කරන්නේ පටිගය දුරු කරන ක්‍රමවේද පහකේක කෙටියෙන් දේශනා කරනවා. මෙත්තා, කරුණා, උපේක්ඛා, අසති, අමනසිකාර, කම්මස්ස, කාමානුසස්සතා කියන දේ. ဒုတိය ආඝාත පටිවිණය සූත්‍රයෙන් මේ ලෝකේන පුද්ගලයන් කොටස් පහකට බෙදලා දක්වලා තියෙනවා. ඒ මොකද්ද? එක්කෙනෙක් කියනවා අපරිසුද්ධ කාය සමාචාරෝ පරිසුද්ධ වාචී සමාචාරෝ. එක්කෙනෙක් කියනවා කයින් වැරදි දේවල් කරන්නේ. කයින් මොනවද කරන්නේ වැරදි දේවල්? සොරකම් කරන එක, සතුන් මරණ එක, වැරදි කාම සේවනය දෙන ආදී කයින් වැරදි දේවල්ය කරනවා. හැබැයි යා පරිසුද්ධ වාචී සමාචාරෝ. යා වචනෙන් වැරදි කරන්නේ නැහැ. එතකොට මොකද කියන්නේ? අර වැරදි පැත්ත හිතන්න එපා. යාගේ හොඳ පැත්ත හිතන්න. යා මතක් වෙනකොටම අර හිතට දුක් දෙන පැත්ත හිතන්න එපා. යා හොඳ වචන කතා ගන්න කෙනෙක් නිය, බොරු කියන්නේ නැති කෙනෙක් නිය, කාටවත් කියලාමක් කියන්නේ නැහැ. යා අනවශ්‍ය විදියට වාචාල විදියට කතා කර කර ඉන්නෙත් නැහැ. යා නිශ්චද්ද වෙන කෙනෙක් වැරදි සිද්ධ වෙනවා තමයි යාගේ. මත් පැන්ටිවුත් මිටිං ට බොනව තමයි. නමුත් ඉතින් ආයෙදී කාටවත් කරදර කරන්නේ නැහැ, බනින්න යන්නේ නැහැ. එහෙම හිතාගෙන ඉන්න. එතකොට ඒකට උදාහරණයක් දක්වනවා. මොකද්ද? හරියට වස්ත්‍රයක් රෙද්ද රෙදි කඩක් තියෙනවා. පොළවේ පස් වලට ගෑවිලා පස් අස්සේ ගිහිලා රෙදි කැලක් තියෙනවා. අපිරිසිදු වෙච්ච කොටසක්. ඒකේ හොඳ කොටසක් එළියට ඇවිල්ලා තියෙනවා. නුවරැති කෙනෙක් මොකද කරන්නේ? කකුලෙන් එක පයකින් අර පස් තියෙන පැත්ත නැත්නම් අපිරිසිදු පැත්ත තද කරගෙන අනිත් කකුලෙන් අර හොඳ පැත්ත ඉරලා ගන්නවා. අන්න ඒ වගේ තමයි අර කයින් වැරදි දේවල් කරන එහෙත් වචනයෙන් හොඳ වචන කතා කරන කෙනා ගැන ගන්න එක උදාහරණයක් දක්වනවා මේක. අපිරිසිදු ටික තියලා අර පස් තැවරිච්ච අපිරිසිදු වෙච්ච රෙදි කෑල්ල තියලා අපි කරන්න ඕන මොකද්ද? අර පිරිසිදු ටික ඉරලා ගන්න එක. මොන උදාහරණයක්? දෙවනි කාරණය තමයි එයා අපිරිසුද්ධ වාචී සමාචාරෝ පරිසුද්ධ කාය සමාචාරෝ. සමහර කෙනෙක්ගේ කයින් කරන දේවල් හොඳයි. සොරකම් කරන්නේ, මත්පැන් බොන්නේ, වැරදි කාම සේවනය දෙන්නේ, සත්තු මරන්නේ, මොනවාක්වත් ඔහු කරන්නේ. හැබැයි වචනෙන් පොඩි පොඩි අඩුපාඩු ගන්න එකක් වෙනවා යාළුවනේ. කතා කරන්න ගියාම ඉතින් කේරණුත් කියවෙනවා, බොරුත් කියවෙනවා, හිස් වචනක් කියන ඒ වගේ අඩුපාඩු ගන්න එකක් තියෙනවා. නමුත් එයා කයින් එහෙම මොකුත් වරදක් කාටවත් කරන්නේ නැහැ. හරි අහිංසකයි. අපි කියන්නේ යගේ ටිකක් කට හොඳ මදි කියලා. ඔව්. වචනේ ඉතින් යාට පාලනය කරගන්න අමාරුයි. පව් ඉතින් යාටම පාලනය කරගන්න යාම කියන ඉතින් මගේ කට හොඳ නැහැ, මට ඉතින් පාලනය කරන්න බෑ කියලා යාම කියනවා. යාම දන්න මේක. ඒ වුණාට හැබැයි ඉතින් කාටවත් හානියක් කරන්නේ නැහැ. අන්න ඉතින්දි මොකද උදාහරණයක් දක්වන්නේ? හරියට ලිඳක් තියෙනවා, පිරිසිදු වතුර තියෙන ලිඳක් තියෙනවා. හැබැයි ලිඳේ උඩ දිවසේවල් තියෙනවා. අර කොළ පාටට පැලෑටි, ශාක පැලෑටි තියෙනවා වැහිලා. වතුර බොන්න ඕන කෙනෙක් මොකද කරන්නේ? අර දියසෙවල් ටික අතින් අයින් කරලා එයා වතුර බීලා ඔහු පාස නිව ගන්න. අන්න ඒ වගේ තමයි කෙනෙක්ගේ වචනේ අඩුපාඩු තිබුණත්, අපිරිසිදු වාචී සමාචාර තිබුණත්, එයාගේ කාය සමාචාර හොඳයි නම් මොකද කරන්නේ? අර හොඳ පැත්ත හිතලා අපි ඉතින් ඒ පැත්තෙන් හිතා ගන්නවා. අපි හිත නරක කරගන්නේ අනිත් වෙනස. අපේ මේ ලස්සන හිත, අපේ සතුට ලබන තැන හිත අපි අනිත් වෙනස නරක කරගන්නේ. තුන්වෙනි කාරණය තමයි දැන් අර මුලින් දෙන්නාගේම ලක්ෂණේ දැන් අපි සාකච්ඡා කළා. ඔව්, තුන්වෙනි කෙනාගේ ලක්ෂණය තමයි ඔහු අපිරිසුද්ධ කාය සමාචාරෝ අපිරිසුද්ධ වාචී සමාචාරෝ එයාගේ කයනුත් වැරදි දේවල් කරන්නේ වචිනුනුත් වැරදි දේවල් කතා කරන්නේ නමුත් මේ තැනැත්තා කලින් කල හොඳ දේවල් කරනවා හිත පිරිසුදු වෙන දේවලුත් කරනවා මොනවද දේවල් ඇතැමිට පංච දුස්සරිතියම එයාගේ අතින් සිද්ධ වෙනවා නමුත් එයා අම්මට තාත්තට සලකනවා හාඳුරන්න දාන ටිකක් ගෙනල්ලා දෙනවා කඩෙන පින්කමකට උදව් කරනවා ශ්‍රම දානයක් තිබ්බොත් එනවා පන්සලේට මොන හරි උදව්වක් ඉල්ලුවොත් ඒකත් දෙනවා ඒ දේවල් මෝ කරනවා එතකොට අපි මොකද කියන්නේ අන්න හවල් කරන කෙනා ආධාරකුත් දීලා කියලා අපි ඕන බනිනවා අරකට ඔක්කොම තින තුනි හැම කරන්න හොඳ නැහැ යා කොච්චර අඩුපාඩු සිද්ධ වුණත් බුදුහාමුදුරුවෝ බලන්න හැම ගෙදරකටම පින්නපාති ගිහිලා තියෙනවා. එයාට ඒ වගේන් හරි තින්කමක් කරගන්න පින්නත. නැත්නම් යාලට සැනසෙන තැනක් නැහැ. ඒ නිසා ඔබ වුණත් හුඟක් ඔබ හිත පරිස්සම් කරගන්න සමහර හාමුදුරුවරු සමහරයන්ගේ අඩුපාඩුකම් දකිනවා. දන්නවා. හැබැයි කතා කරනකොට හොඳට සෝදා කතා කරනවා. ඔබ ඉතින් හිත නරක කරගන්න එපා. අන්න බලන්න අර හාමුදුරුව කතා කරන්නේදී අහවලත් එක්ක hina වේ කතා කරන්නේ හාමුදුරුව අච්චර වැරදි කරන කෙනත් එක්ක කියලා අපි හිතන රැක් කරගන්නුනේ එහෙම කරන්න හොඳ නැහැ කියලා තුන් බුදුහාමර එහෙම පහ කියලා තියෙනවා දැන් බලන්න ඉස්සර අපේ ශ්‍රී ලංකාවේ වැව් වලට පින තුනි කුඹ ඉස්සර පන්සල් වලට වැව් තිබුණා ඒ වැව් වල මාළු මානේ පහ කියලා තහනම් කළේ නැහැ මොකද කරන්න බෑ ඒක සමාලාට මිනිස්සු කොහොම හරි මානවා. ඒවට ගැටෙන ගිහලා නැහැ. හැබැයි එකක් කළා තියෙනවා සෙල්ලිපි පිටුල තියෙනවා. ඒ වැව් වල මාළු බාන ඇගෙන් මාළු බද්දක් අය කළා තියෙනවා. ඒ මත් පන්සලේ තින් කමට දෙන්න කියලා තියෙනවා. බලන්න. ඒ මිනිස්සුන්ට අර හම්බ කරන ටිකෙන් ඒයට එකෙන් බිනක් කරගන්න. හැබැයි එකෙන් අරක කරන්න අනුබල දීමක් නෙවෙයි මේ. ඒකේ ඒ නීතිය තිබ්බත් නැත්නම් karma අලුමානි වෙනවත් ගන්න බෑ අපිට සමාලාට. දැනටමත් පින්නතුනේ ඒ වගේ සමාන රැකියා කරන්න ආවෙනවා. සමහර ආගමික ස්ථානවල ප්‍රධානත්වය දරන අය ඉන්නවා. ඉතින් අපිට එකපාරේ වෙනවත් ගන්න බෑනේ. නමුත් මේ මිනිස්සු ටිකකට හරි දහමට අපි නැඹුරු කරගන්න ඕන. ඒක තමයි සත්පුරුෂකම කියලා කියන්නේ. නැත්තම් සම්පූර්ණම නිවැරදිව සම්බන්ධ කරගන්න ගියොත් කොහොමද වැඩ කරගන්න පුළුවන්ද? එනං ඉතින් අද්දක වැන්න තමයි ඉන්නේ. සම්පූර්ණ සුදු අය හොයන්න ගියොත් ඉතින් එහෙම කිසිම දෙයක් කරගන්න බැහැ. පොලේ පය ගහනක් ඉන්න බෑ නේද? ඔබට එනං ඇඳුමක් අතන් ඉන්න බෑ. ඔය ඇඳුම් ටික හදන්න ගිහිල්ලා කීයේ දෙනෙක් සත්තු මරන්නේ නැද්ද? කොච්චරම් දේවල් කරන්නේ නැද්ද? ඒව කල්ලන්නේ ඔය ඇඳුමක් ඇඳලා ගෙනලා දෙන්නේ. ඥානේ ඔය අවය කරන්නේ ඔය මං ඇඳුම් අඳින්නේ නැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ? උපන් ඇඳුමෙන් තමයි ඉන්නේ නේ. පින්නතුනි මෙතෙන්දි ලස්සන උපමාවක් කියනවා. මොකද්ද? යම් කෙනෙක් දැඩි පිපාසයෙන් ඉන්නවා. පිපාසයෙන් ඉන්න වෙලාවේ මෙයා දුෂ්කර ප්‍රදේශයක යනවා. යනකොට හරක් ගියපු පහරක කුරේ, හරකගේ කුරේ බිමට වැදිච්ච තැන වතුර ටිකක් තියෙනවා. පොඩි වතුර ටිකක් ඉතුල දෙන හරක්ගේ කුරවල. අර පොඩි වලක දැඩි තිබහින් ඉන්නේ. මෙයා මොකද කරන්නේ? මෙයාට අත දාලාත් එක ගන්න බෑ. වතුර ටික කැලැත් වෙනවා. මෙයා ඔළුව පාත් කළා හරියට සතෙක් වතුර බොන වගේ අර ඔළුව පාත් කළා දිව දාලා අර වතුර ටික බොනවා. ඒ උපමා කාටද කියන්නේ? අර කයින් වචනෙන් වැරදි කරන එහෙත් කලින් කල පින්කම් කරන අය අසුරු කරන්නත් ඕන මෙන්න මේ වගේ කියලා. එයාගේ අර සුළු දෙයින් හරි ගන්න පුළුවන් ප්‍රයෝජන අපි එයාගෙන් ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි වැරදි තියෙන යමනක් වෙනොත්දී මනස ලෝකෙන කෙනාට ඕනම වෙලාවක මේ වැරදි නිවැරදි කර ගැනීම හැකියාවක් තියෙනවා. කායික වාචික වැරදි සිද්ධ වුණත් පංච දුෂ්චරිතෙම කෙනෙකුගේ ජීවිතය සිද්ධ වුණත් ඇතැම් විට ඔබේ වාචික වෙන විදිය ගොලන් ඔබට වඩා නිවැරදි වෙලා ඔබට වඩා ආධ්‍යාත්ම දියුණු වෙලා ඇතැම් විට මාර්ගඵල වුණත් ලබන්න පුළුවන් කියනද බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ අජාසත් රජතුමා පිතෘ ඝාතක කෙනෙක්. නමුත් පස්සේ වරද තේරුම් ගත්තා. තේරුම් අරගෙන මේ මුළු බුද්ධ ශාසනයම හිටිය සුවිශේෂම ශ්‍රද්ධාවන්ත කෙනා වටපත් වුණා විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඉක්මනට පස්සේ පළවෙනි ධර්ම සංගණන පවත්වන්න සක්‍රීයව දායකත්වය දැක්වුවා. විහෙර විහාරස්ථාන සියල්ලක්ම පිළිසකර කරලා ස්වාමීන් වහන්සේලා 500 නමකට පුරා 3 මාසයක් සිව්පසින් සලකමින් මේ මුළු සම්බුද්ධ ශාසනයම වසර 5000 කාලයක් නොනිසී පවත්වන විදියට මේ ධර්මයේ එකලස් කරන්න එදා මාකාශ්‍යප හාමුදුරුවෝ ප්‍රධාන හාමුදුරුවන්ට උදව් කළා. ඒ උදව්වේ ප්‍රතිඵලය තමයි අද ඔබට ඇහෙන මේ දහම් පදයේ පින්තුනි. නමුත් ඔබ අජාසත් කියනකොටම අජාසත් රජතුමාවත් කියන ඔබට හිතෙන්නේ නැහැ නේද? ඔබ වෙනත් නම් දාලා කියන්නේ නේ? එහෙම කෙනෙක් එහෙම අඩුපාඩු සිද්ධ වෙච්ච කෙනෙක් යකින් තමයි පින්නතුනි මේ ධර්මයේ සුරක්ෂිත කරන්න පළවෙනි ධර්ම සංගණාට ප්‍රධාන ගිහි දායකත්වය දැක්වුවේ. ඔහු යන්න හිතේ නිරය ටිකක් අඩු කරගත්ත මේ කරපු සැලකිලි නිසා පින්නතුනි. ඒ තරම් සැනසීමක් ඒ තරම් උපකාරයක් මේ සම්බුද්ධ ශාසනය තුළ මේ මිනිස්යන්ට හිමිදල දීලා තියෙනවා. හැබැයි ඒක නා සත්පුරුෂයෙක් වෙන්නට ඕන. අජාසත් රජතුමාට මේ අවස්ථාව ලැබුණට බුදුහාඳුරන්ට පුළුවන්කම ලැබුණ නැහැ දේවදත්ත හාඳුරන්ට ඒ උපකාරය කරන්න. උන්වහන්සේගේ යටින් අර ආනන්තර කර්ම මාත්‍රාක් නෙවෙයි දැඩි අසත්පුරුෂකම් තිබුණා. සමහරෙකු දැඩි අසත්පුරුෂකම් තියෙනවා නම් එයාගේ අඩුපාඩු තිබුණත් අපට උදව් කරන්න බැරි වෙනවා. අසත්පුරුෂකම් නැත්නම් එයාට අපට උදව් කරන්න පුළුවන් කිසියම් දුරක් යැත්ක අපට යන්නට පුළුවන්. එන සමයේ තුන්වෙනි උපමාවෙන් කියන්නේ යම් කිසි කෙනෙකුගේ කයින් වචනින් වැරදි සිද්ධ වුණත් කලින් කලට හරි යහපත් දේවල් කරනවා නම් අන්න ඒ කරන යහපත් දේ ගැන හිතන්න. අනේ කොච්චර වැරදි සිද්ධ වුණත් මේ මාස ආමර තාත්තට සලකනවානේ, පන්සලට උදව් කරනවානේ, පන්සලට විදුලි බිල හරි ගෙවනවානේ. විතරක් නෙවෙයි එහෙම නැතුණත් මේ මිනිස්සුගේ දරුවෙක් හොඳට ඉගෙනගෙන ඉන්නවනේ, දරුවෙක් ඇතැමිට දහමට නැඹුරු වෙලා ඉන්නවනේ, මේ මිනිස්සේගේ අම්මා තාත්තා හොඳයි. එහෙම කියලා හිතලා පින්නතුනි හිතා දාගන්න, හිත නරක කරගන්න එපා. හතරෙනි කෙනා ගැන කියනවා. යම් පිටකෙක් ඉන්නවා කයිනුත් වැරදි වැඩ කරනවා, සිතෙනුත් වැරදි දේවල් කරන්නේ, වචනුත් වැරදි දේවල් කරන්නේ. ඕ කලින් කාලේට කුසලයක් කියන එක පලාතකවත් යන්නේ. එහෙම කෙනා උපමාවට දක්වන්නේ කොහොමද? හරියට උදාහරණයක් දක්වනවා. යම් කිසි කෙනෙක් කාන්තාරක යනවා, බොහෝම දුර ගමනක් යන්නේ. ගමනේ භාගයක්ම ගිහිල්ලා ගියාට පස්සේ මට කෑම නැති වෙනවා, බෙහෙත් හේතුත් නැහැ, වෙන කිසිම පාසුවක්වත් නැහැ, මට උදව් කරන්න කෙනෙකුත් නැහැ. මෙයා කාන්තාරේ මැද තනි වෙනවා. මෙන්න මේ කෙනා වගේ සලකන්න අර කිසිම කුසලයක් නොකරන අකුසල කරන කෙනා ගැන හිතන්න එයා අසරණ වෙලා ඉන්නේ. එයා අර කාන්තාරේ අතරමං වෙච්ච කෙනෙක් වගේ. එයා මරණයෙන් පස්සේ දුගතියට යන ඉන්න කෙනෙක්. එයාට ලොකු අනතුරක් වෙන්න ඉන්න කෙනෙක් කියලා ඒ ගැන හිතලා හරි තමන්ගේ හිතේ තියෙන අමනාපය නැති කරගන්නයි කියලා කියනවා. පින්නතුනි මේ අපට හමු වෙච්ච අය වැරදි අඩුපාඩු සිදු වුණත් පින්නතුනි මේ හමු වෙච්ච අය මෙතනින් අපට මගේ හැරුණොත් මිස්සුනොත් අය කල්ප ගානකටත් මෙයා මුණ ගැහෙන්නේ අපට. වැරදි සිද්ධ වුණත් මේ හැම කෙනෙක්ම මේ ජීවිතේ ලබන්න සතර හුඟා කර්ම කරපු අය, පින්කම් කරපු අය පින්නතුනි. ඒ විතරක් නෙවෙයි සතර බොහෝ දුර ගමනක් ආපු අය, ඇතැම්ට සුගතිය හිටපු අය, දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල හිටිය අය, සක්විති රජවැලේ හිටිය අය. දිනක් බුදුරජාණන් වහන්සේ ගමන් කරනකොට පාරේ කඩිකුලක් කඩිපෙලියක් එක දිගට යනවා. බුදුහාඳුරේ තර නැවතිල සඳහන් කරනවා, ආනන්ද මේ කඩිගුලේ සක්විති රජ නොවෙච්ච කවුරුවත් නැහැ කියලා. මීට කලින් මේ හැම සතෙක්ම කඩියෙක්ම සක්විති රජවැලේ හිටියයි කියලා. සත්තු අතර එහෙමනම් මිනිසුන් අතරේ කොයි තරම්නම් සක්විති රජවැලා මහා බ්‍රහ්ම වෙල හිටියයි තමයි වැරදි අඩුපාඩු සිද්ධ වෙලා මේ මට්ටමට පත්වෙන්නේ ඇතැම් විට. එනිසා ගැන හිතරත් එයාගේ පරලෝ ජීවිතය ගැන හිතරත් අප අපේ හිත හදා ගන්නට ඕන. පස්වෙනි කාරණය සඳහන් කරනවා ඔන්න දැන් හිත ටිකක් සැනසෙන කාරණයක්. මොකද්ද? යම් කෙනෙක්ගෙනවා පරිසුද්ධ කය සමාචාරෝ පරිසුද්ධ වාචී සමාචාරෝ. කයනුත් නිවැරදි දේවල් හොඳ දේවල් කරන්නේ, වචනනුත් හොඳ දේවල් කරන්නේ. මේ තැනත්තා සිතිනුත් හොඳ දේවල් වැඩක් හොඳ දේවල් හිත දිනවන දේවලුත් කරනවා. මෙන්න මේ වගේ කෙනෙක් දැක්කහම කියනවා යහගෙන අමනාපයක් ඇති කරගන්න එපා. කොහොමද? ඉතාම තිබහෙන් පිපාසයෙන් එන කෙනෙක් එනවා. ඔහුට හමු වෙනවා ඉතාම පිරිසිදු විලක් පොකුණක්. මේ ආපු කෙනා ඒ විලේ වතුර බීලා, වතුර නාලා, පහසුවෙන් වතුරෙන් ගොඩ වෙලා ඒ ළඟම තියෙන ගහක් යට සෙවණෙහි, අර ගස් සෙවණෙහි සිසිලේ හෝ විවේකයෙන් පසු වෙනවා. අන්නේ වගේ හොඳට වචන කතා කරන, හොඳට නිවැරදිව ජීවත් වෙන කෙනෙක් දැක්කහම, හොඳට හිත දිනු කරගෙන දිහා දැක්කහම ඔබත් අර පිපාසයෙන් ඉන්න මොහොතක පිරිසිදු විලක් දැක්ක වගේ ඔබේ හිත සනසා ගන්න. පින්නතුනි, ඒ අතරක් තව අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අපි මේ කොයි මට්ටමක කෙනෙක් හරි අපි තරහින් අපි ආබැහැර කළ හිටියත් අපේ ජීවිතයේ වැරදිච්ච වෙලාවක් වුණොත් පින්නතුනි, වෙන කෙනෙක් සලකන කෙනෙක් නොහිටියොත් ඔබේ දරුවා දුර ප්‍රදේශයක නම් ඉන්නේ, ඇතැමිට ඔබ මේ අකමැති කෙනා ළඟම ගෙදර ගින්නේ, ඔබට ලොකු අනතුරක් වෙනවා. ඇතැමිට ඔබේ අතපය කැපිලා වෙන් වෙලා යා ගන්න බෑ. ඔබට උදව් ගන්න වෙන කිසිම කෙනෙකුත් නැහැ. මොකද සිද්ධ වෙන්නේ? මේ කෙනාගෙන් උදව් ගන්න වෙනවා පින්නතුනේ. අපට ඕන වෙලාවක වරදින්න පුළුවන්. අපි බැහැර කරලා ඉන්න අය සමහර වෙලාවට අපට එයාගෙන් තමයි උදව් ගන්න වෙන්නේ. අපි මුවා උදව් කරපොයේ නෙමෙයි පින්නතුනේ අන්තිම මොහොතේ උදව් කරන්නේ. අපි උදව් නොකරපු කෙනෙක් තමයි අන්තිම මොහොතේ වැඩිපුරම උදව් කරන්නේ. ඒක කලින්ම හිතලා තියන්න. ඒ විතරක් නෙවෙයි, ඔබේ දෑතින් වැඩි පිරිසකට උදව් කරලා තියන්න. ඔබේ අම්මට තාත්තට, වැඩිහිටියන්ට, පූජනීය උතුමන්ට, අසරණ වෙච්ච අයට, ඔබේ දෑතින්, ඔබේ කටහඬින්, ඔබේ දෙපයින්, ඔබේ බුද්ධියෙන්, ඔබේ රූප සම්පත්තියෙන්, ඔබේ ධනයෙන් ඒ බොහෝ දෙනාට උදව්පකාර කරලා තියන්න පින්නතුනි. අප මේ සතර බොහෝ දුර ගමනක් යන අය, මේ ආපු ගමනේදී අපට බොහෝ දෙනෙක් උදව්පකාර කරපු අය, බොහෝ දෙනෙක් අපේ ළඟම ඥාතින් වෙලා හිටියයි. අන්නේ ගැන හිතලා අපි අපිට කරන්න පුළුවන් උපරිම යහපත ලෝක වෙනුවෙන් කරන්න ඕන. වැඩිපුර පිරිසකට යහපත සිදුවන ආකාරයට අපේ ශක්තිය, අපේ ධනය, අපේ බලය අපි යොදවන්නට ඕන. ඒ වගේම අනිත් කෙනෙක්ගේ අඩුපාඩුවක දිපිනතුනේ අපි ඉක්මන් වෙලා කලබල වෙන්න හොඳ නැහැ. අනිත් කෙනෙක්ගේ මානසික ප්‍රශ්නයකදී, කායික ලෙඩකදී අපි යට වෙනස්කම් කරන්න, යට අපහසුාවක් වෙන විදියට බැල්මකින්වත් අපි දෙයක් කරන්න හොඳ නැහැ. එක්තරා රටකට මා ගිහිපු වෙලාවේ ශ්‍රී ලංකාවේ කෙනෙක් මුණ ගැහුණා. ඒ රටේ ඉන්න, එයාට එකම පුතා ඉන්නේ. ඒ පුතාට ටිකක් මානසික ආබාධයක් තියෙනවා. ඒ දරුවෙක් කරගෙන වෙන කිසිම තැනකට ඒගොල්ලන්ට යන්න බෑ. උසේකටවත් යන්න බෑ ඒ ළමයාත් එක්ක. ඉතින් මෙයා කියනවා, හාඳුරනේ මං ඉස්කෝලේ ගිය කාලේ මං ගියපු ඉස්කෝලෙත් මේ වගේම ළමයෙක් හිටියා මගේ පන්තියේ. මං ඒ ළමයා අපහසුට පත් වෙන විදිහට මං ඒ කාලේ වැඩ කළා. ඒ විදියම ළමයෙක් හාඳුරුනේ මට හම්බුනේ කියලා. බලන්න පින්නතනි, මේ වගේ දේවල් ලෝකේ තියෙනවා. අපි ඒ වගේ කර්ම කරෝතින් ඒ වගේ කර්ම විපාක විඳින තින සත්වයන් අපට සම්බන්ධ වෙනවා. ඒක තමයි ස්වභාවය. කෙනෙකුට හිතන්න පුළුවන් එනවා මෙයා කරපු කෙනාට දරුවෝ පණිද කියලා හින්නේද? ඒ වගේ කෙනාට සම්බන්ධ වෙන්නෙම ඒ වගේ සම්බන්ධ කර්ම තියෙන අය මේ වගේ කෙනාට ඒක ඒ දුක විඳින සම්බන්ධ වෙනවා. ඉතින් මේවා ජීවිතේ තේරුම් ගන්න තියෙන දේවල් පිළිබඳවයි. ඒ නිසා යම් කිසි කෙනෙක්ගෙන් වරද කඩුපාඩුවක් සිද්ධ වෙනවා නම් ඔබ හිතන්න ඒ කෙනාගේ ඒක වෙන නිසා එයා දුකෙන් ඉන්නේ. එයා පහසුවෙන් ඉන්නේ. එයා සතුටෙන් ඉන කෙනෙක් නෙවෙයි. ඇතැමට හිනා වෙලෙන්න පුළුවන් ඔබට හිතෙනවා යා සතුටින් ඉන කෙනෙක් කියලා පෙනෙයි. නමුත් ඇත්තටම යා සතුටින් ඉන කෙනෙක් නෙවෙයි. යා දුකෙන් ඉන්නවා නම් අපි යා තවත් දුකට පත් කරන්න අවශ්‍ය නැහැ. අපේ මෛත්‍රී කියලා කියන්නේ සැබවින්ම අපේ දක්ෂතා තියෙන හොඳ අය කෙරේ ළඟීම නෙවෙයි පිනතුනි. අපේ සැබ මෛත්‍රී කියන්නේ ඒ අනුපාඩු තියෙන ඇට පිළිහිටවීම. යාට උදව් කිරීම. මේ ආගන්තුක පණිවිඩ සූත්‍රයෙන් අපට එන ලැබෙන ලොකුම පණිවිඩය මෙන්න මෙවැනි විසම අදහස් තියෙන ලෝකයේ තුල විසම පුද්ගලයන් ඉන්න ලෝකයේ තුල අපට කිසියම් විදියක මදහසිතක් ඇති කරගන්න පුළුවන් නම් අපේ හිතේ ඇති වෙන ද්වේෂය දුරු කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. පින්නතුනි මෙත්තා චේතුරමිති සූත්‍රයේ සඳහන් කරනවා මේ ලෝකයේ කරන සියලුම කර්මයන් අතුරින් ලෞකික කර්ම කුසල කර්ම අතුරින් මෛත්‍රිය සිටවිල්ල සබ්බේ සත්තා බාන්දු සුගිතත්තා කියන මේ මෙත් සිටවිල්ල තමයි ප්‍රබලම ලෞකික කුසල විදිහට සැලකන්නේ. අන්නේ මෛත්‍රිය පතුරවන මොහොතෙහි අපේ හිතේ රාගය, ద్వේෂය, මෝහය, මාන්නය, ඊර්ෂ්‍යාව හුඟක් යටපත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේක ප්‍රබල පුණ්‍ය කර්මයක් විදිහට ධර්මය තුල දේශනා කරලා තියෙන්නේ. දැඩිවම මෛත්‍රිය වඩන කෙනෙකුට ඉහලින් මෛත්‍රිය වහනා පුහුණු කරන කෙනෙකුට දැඩි ලෝභ කරන්න බෑ. ඊර්ෂ්‍යා කරන්න බෑ, මාන්නයෙන් ඉන්න බෑ. ලෝභකම් කරන්න බෑ, රාගයක් ඇති වෙන්නේ නැහැ ඒකට. මේ මෛත්‍රිය නිසා. මේ මෛත්‍රිය කොච්චර දිනේ නෝනද? යම් සංසම් පදන් අවිසමෙච්ච යම් ශාන්ත පදයක් කරා පිවිසෙන දවසේදී නිවන කරා අපි පිවිසෙන කැමැත්තක් තියෙනවා නම් මෙන්න මේ මෛත්‍රිය සබ්බේ සත්තා බාන්ත සුගිතත්තා කියලා ඇති කරගන්නා වූ මේ මෛත්‍රී සිටිවිල්ල මාතායතාන යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම් පිස්සබ භූතේසෝ මාන සම්භාවය පරිමාණං කියන මට්ටමටම දිනනට ඕන. එක දරුවෙක් කියන අම්ම කෙනෙක් ඒ දරුවාට කොයිතරම් සෙනෙහසකින් දිවි පරදුවට තබා ඒ දරුවා වෙනුවෙන් කැප වෙනවා නම් අන්න එවැනි සිතුවිල්ලකින් මේ මුළු සත්ත්ව වර්ගයා වෙත දකින්න පුළුවන් මනසක් පුර කරගත් දාසට තමයි ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියපු විදියට රාගක්ඛයෝ දෝසක්ඛයෝ මොහක්ඛයෝ කියන මෙන්න මේ රාග ද්වේෂ මොහ සපුරා දුරලන ශාන්ත පදේ වෙත මේ නිවන සැනසෙන මාවත වෙතට අපට සැබවින්ම පිවිසෙනට ඒ මාර්ගය තුළ අපේ ආධ්‍යාත්මික දිවි මඟ ස්ථාවර කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ මට්ටමට අපේ හිත දියුණු කරගත්තු දවසට. ඉතින් මේ ධර්ම ගැන අපි අධිෂ්ඨාන කරගනිමු නේද? අද දේශනා කරපු කාරණාවලින් වෙන දුන්න ප්‍රශ්නේ මහන් තියෙනද? අපි අද සූත්‍ර කීපයක් සඳහන් කළා. ප්‍රධාන වශයෙන්ම සංගතනිකායේ තියෙන මහවග්ගේන මෙත්ත සූත්‍රය, ඊට කරණිමෙත්ත සූත්‍රය, ආගත වත්තු සූත්‍රය, පඨමාගත පටිවිනේ සූත්‍රය, ဒုတိය ආගත පටිවිනේ සූත්‍රය, මෙත්තා චේතුමිත සූත්‍රය, මේ වගේ සූත්‍ර අපි භාවිත කළා. ඉන්ද්‍රිය බාණ සූත්‍රයනුත් කරුණා දිවපත් කරන්න පුළුවන්. නමුත් කාලය නිසා අපි මෙතනින් ඒක අවසන් කරනවා. ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න. මතකය කියන එක සාමාන්‍යයෙන් මතකය කියන්නේ සාමාන්‍ය විද්‍යාවෙන් භෞතික විද්‍යාවෙන් සාමාන්‍යයෙන් කියන්නේ මොළයේ කොටසක තැන්පත් වෙනවා කියලා. ඒකෙත් සංකේතයක් තියෙනවා. මේ ජීවිත කාලයේවා අපේ භෞතික ශරීරය ආශ්‍රිත තමයි තියෙන්නේ. භෞතික ශරීරය පැවැත්ම ඕන එකට. ඒ කොටසට ඩැමේජ් එකක් වුණොත් ඒ මතකේ නැති වෙනවා. හැබැයි අප මේ කතා කරන එක ඒක නෙවෙයි. මේ මනස දියුණු කරලා ඇති කරගන්නා වූ සති කියන චෛත්‍යය. සති කියන චෛත්‍යය කියන එක කොතනවත් තැම්පත් වෙලා නැහැ. ඒක හේතුඵල ධම අනුව ඒ මොහොතේ හේතුඵල ගණනක සම්බන්ධයකින්. ඒකට අපට පරිසම්පදේ ගන්න පුළුවන්, සෝවිසි ප්‍රත්‍ය ගන්න පුළුවන්. ඒ හේතු ගහනක එකතුවකින් ඒ මොහොතේ සිහි කිරීම වශයෙන් මීට කලප ගානකට කලින් මතක් කරන්නේ කිසිඳු භෞතික දෙයක තියෙන දෙයක් නෙවෙයි. යකේ තිබ්බ ශරීරයක් මේ වෙලාවේ නැහැ. ඒ මතකයට සම්බන්ධ කිසිම දෙයක් මේ ජීවිතයේ මොලේ ඒ කොටසේ සම්බන්ධ වෙලා නැහැ. එතෙන්දි වෙන්නේ අපේ චෛතසික වල අතරින් චෛතසික 52ක් තියෙනවා. ඒ 52න් එක චෛතසිකයක් තමයි සති කියන චෛතසිකය. අපේ හිත දිනු කරනකොට දැන් වර්තමානයේ තියෙන මේ ශරීරය පාදක කරගෙන අපේ හිත දිනු කරනකොට ඒ හිතේ තියෙන සුවිශේෂ හැකියාවක් තමයි සති කියන චෛත්‍යයක් තියෙනවා. අන්නේ චෛත්‍යයේ දිනු කිරීමේ හැකියාවක් විදියට අපේ හිත දිනු කරපු ප්‍රමාණයට අනුරූපව ඒ අතීත සිද්ධියක් අපට මතක් කරගන්න පුළුවන්. ඒක මේ සති කියන චෛත්‍යයේ තියෙන සුවිශේෂී හැකියාව. එතෙන්දී ඒක භෞතික දෙයක් මත යැපෙන්නේ නැහැ. ඩිපෙන්ඩ් වෙලා නැහැ. හැබැයි ඒක කරන්න පුළුවන්කම තියෙනෙත් මේ ජීවිත කාලේ, මේ ජීවිතයේ පංචස්කන්ධයක් සහිත රූපස්කන්ධයේ සහිත වූ ශරීරයක් තියෙන කෙනාට තමයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. බැරි වෙලාවත් එයා මේ ජීවිතේ උනත් මොළයට ඩැමේජ් එකක් වුණත් කොමා වගේ ස්ථානක හිටියොත් අවස්ථාවක් හිටියොත් යාට මේක සිහි කරන්න බෑ. මේ ශරීරයේ අවශ්‍ය විදියට ඒ කොටස් ටික සම්පූර්ණ වෙලා තියෙනටත් ඕන විතරක් නෙවෙයි. ඒක උඩ කියන නම් මේ ඉන්ද්‍රිය පිටලා තියෙනුනේ ඉස් විදියට ඒක බේස් කරගත්තට ඔහු මේ සති කියන චෛත්‍යකයට අදාළ අතීත දේවල් සිහි කරනකොට ඒ සිහි කිරීමට අදාළ කිසිම දෙයක් මේ වර්තමාන මොලේහි මේ භෞතික ශරීරයේ කිසිම තැනක ඒක තැන්පත් වෙලා නැහැ. ඒක අපේ සිතේ තියෙන විශේෂ හැකියාවක්. දැන් ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා කියන එකයි චෛත්‍යය. ඒක දැන් අපි සතර ආත්ම භාවල අපි පාරමිතා පුරනවා කියන්නේ මේ චෛත්‍යය දිනු කරන එක. එතකොට අතීත අපේ ශරීරයේ කිසිම තැනක මේක කොහෙවත් තැම්පත් වෙලා නැහැ. මේව හේතුඵල සිද්ධාන්තය අනුව අනාත්ම ස්වභාවයෙන් යුක්තව මේ ක්‍රියාකාරීත්වයට අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි මේ සම්බන්ධය තිබුණට කිසිම දෙයක් නිත්‍යව අතීත දෙයක් වර්තමානට එන්නෙත් නැහැ, වර්තමාන දෙයක් අනාගතයට යන්නෙත් නැහැ. හැබැයි අතීත දේ වර්තමානට බලපෑමක් කරනවා, වර්තමාන චිත්තසයසික අනාගතයට බලපෑමක් කරනවා. කලකට යමක් ආත්ම වශයෙන් නිත්‍ය වශයෙන් සංතතියක් විදිහට ගමන් කරන්නේ නැහැ. ඒ තරක් නෙවෙයි. මරණාසන්න මොහොතේදී සාමාන්‍යයෙන් අපට අපේ ජීවිත කාලේ මතක් වෙන්නේ මේ ජීවිත කාලේ ලැබුණ අත්දැකීම්. හැබැයි මරණාසන්න මොහොතේදී ඒ ඇතිවන අවසාන සිතට ආශ්‍රිත ඒ කාලයේදී කර්ම නිමිති ගති නිමිති වලට සම්බන්ධ වෙනකොට මේ අද තියෙන මොලේ මතකේ විතරක් නෙවෙයි කල්ප ගාන අතීතයේ තියෙන දේවල් එක ලයින් එකකට තියලා අපට ඒ සිතුවිල්ල හරහා තීරණය කරනවා. චුති චිත්තය ඊට අනුරූපව ප්‍රතිසන්දිය ලබන හේතුව අපට සාමාන්‍ය ජීවිතේ මතක් වෙන්නේ සහ සිහිනෙදි පේන්නේ මේ ජීවිත කාලයට සම්බන්ධ ටික. නමුත් අවසාන මොහොතේ ලක්ෂණය තමයි මුළු සාංසාරික ගමන් මගේ මැදකින් ටික එක ලයින් එකකට තියලා ඔක්කොම එක පේරියට පේන ගන්නවා. ඒයින් ප්‍රබල එකක් තමයි ඊළඟ භවයේ තීරණය කරන්න හේතුව. ඔව්, ඒක ඇත්තෙම අකාලේ මිය යන්නම ඕනේ නැහැ. වයසට ගින්න මිය ගියත් ඇති වෙනවා ඒක. ඒ දේ විශේෂයෙන් ඉපදෙච්ච මුල් කාලේ අපි බොහෝට සතුටේනේ ඉන්නේ, හිනා වෙවෙන්නේ ඉන්නේ. ඒ බොහෝට සුගතිනත් තමයි වෙලා තියෙන බොහෝ දෙනෙක්. ඒක දිව්‍ය ලෝකේ, ඒක බ්‍රහ්මලෝකේ, ඒක නැත්නම් ගිය ආත්මාවෙත් මනුස්ස ලෝකෙ හොඳ තැනක ඉඳලා ආපු අය. ඒ මතකයක් බොහෝට තියෙන මුල්ම කාලේ සමහර අය පුබ්බෙනිවා සංස්ඥාණය වගේ අතීත අනුභවයන් ගැන කියන අය තියෙන මුල් කාලේ. එතකොට ඒක විශේෂ හේතු මත ඇතැමිට පින නිසා වෙන්න පුළුවන්, ඇතැමිට ආසන හේතු අනතුරකින් මිය ගිහපු නිසා වෙන්න පුළුවන්. ඒක මතකයෙන් කෙනෙකුට කියන්න පුළුවන්. ඒ අධ්‍යක්ෂණ ටික කාලයක් යනවා. ඒක අර වගේ අනතුරකින් විතරක් නෙවෙයි, සාමාන්‍ය වයසට ගෙන මැරිච්ච කෙනෙකුටත් එහෙම වෙන්න පුළුවන්. මොකද අපි ඉපදෙච්ච මුල් කාලේ අර කලින් අපි උගව දෙනෙක් ලොකු කුසලයක අනිසංස විදිහට මේ ආත්ම භාවයට එන්නේ. නැතු වෙන්න බෑනේ අපි කාටවත්. ඥාන භාවයේ හොඳ දේවල් කරපු ඇතැයි මේ ලෝකෙ ඉන්නේ. එතකොට ඒ නිසා අපි ලෝභයේ දේශේ හුඟා කඩුවෙන් ඉන්නේ, සතුටෙන් ඉන්නේ. පොඩි කාලේ නිසානේ ඕන දෙයක් දෙනව කෙනෙකුට, hina වෙනව දකින්න ඕන කෙනෙක් එක්ක අල්ලපු ගෙදර වත්තට දුවනව නේද? අපේ ගෙදර සීමාව දන්නේ නැහැ. අම්මල තමයි කියන්නේ ඒ ගෙදරට යන්නේ අපි අමනාපයි. දෙන්න හදනකොට ඔය දෙන්නේ පෝ දෙන්නේ පොඩි දෙයක් දෙන්න කියලා යමු. ගෙදර අපි පොඩි කාලේ පර්ස් එකම තාත්ති ගරන් ගිහලා දෙනෝනේ. අර කලින් ආත්මවල දන් දීලා ඒ පුරුද්දට තමයි මේ තියෙන්නේ. දැන් මේ පිනෙන් ඉපදිලා අර මුල් කාලේ ඒ සතුටෙන් ඒ හිතේ පිරිසුදු බවෙන් ඉන්නකොට තමයි මේ විදිය තියෙන්නේ. ඉතින් අපි වැඩි හිටියොත් තමයි ගුණාංග ටික නැති කර යන්නේ. අර ලෝභ දේශ ඔක්කොම ටික දාලා දාලා නැති කළා. ඊට පස්සේ අර ආයෙත්ින් ලොකු මහන්සියක් වෙන්න වෙනවා. ආයෙ මේක පිරිසුදු කරගන්න. එතකොට අර අකාලේ මිය ගියොතින් කටත්තා කර්ම විදියට ඇතැමිට හදිසි අනතුරකින් වුණත් කෙනෙක් මියන්න පුළුවන්. ඒ මිය ගියා කියලා මේ කර්මයට ලොකු බලපෑමක් ඇත්තටම වෙන්නේ නැහැ. ඔහුගේ කර්මය ඒ ආත්ම භාවය අවුරුදු 30 40 මිය ගියත් ඇතැමිට ඔහුට අවුරුදු 100 ගානකට කර්ම විපාක තියෙනවා. කුසල තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එයා අවුරුදු 80 මිය ගියා තවත් ආත්ම භාව ගානකට තින්කන් නොකර එයාට සුගතියේ අවස්ථාවක් තියෙනවා. එතකොට අපි තමයි මේ අවුරුදු 36 10 15 මිය ගියා කියලා පොඩි කාලකට සීමා කරන්නේ අපි ඇත්තෙන්ම. නමුත් මේ සසරේ යන ගමනට අනුව මේක ඇත්තටම මේ ලොකු කාලයක් මෙයන්නේ. කර්මයක් බවට තමන් හිත මුලලා යනන සිත වෙනවා. එතකොට මේ කර්ම සම්පතිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒක අකණ්ඩව එක විදියට නිත්‍ය වෙන දෙයක් නෙවෙයි, ආත්ම දෙයක් නෙවෙයි. මේ හේතුඵල සිද්ධාන්තය අනුව හොඳ කර්ම කරපු කෙනා වුණත් අඩුපාඩු සිද්ධ වෙලා දුර්ජනයන්ගේ ආශ්‍රය ඇවිල්ලා මේ පෝරණයක් වෙනස් වෙන පුළුවන්. ආයස කාලයක් දීලා තියෙන මේක හරී. ඊට කලින් මැරෙන එක අපිට කම්මක්කේ වෙන්න පුළුවන්, ආයුක්කේ වෙන්න පුළුවන්, උභයක්කේ වෙන්න පුළුවන්, නැත්නම් උපච්ඡේදක වෙන්නත් පුළුවන්. නැත්නම් ඒ කියන්නේ කර්ම ඉවරල මියන්න පුළුවන්, ආයස ඉවරල මියන්න පුළුවන්, ආයස කර්මයේ දෙක මේකට ඉවරල මියන්න පුළුවන්. ඒ දෙකම තිබිදි මියන අවස්ථාවක් නෙවෙයි කියන්නේ නේද? එතකොට ඒක නාමිය ගියා කියලා හොයයි. කලින් මිය ගියා ඔහු කාලයකට පස්සේ මිය ගියත් ඇත්තෙම කර්මයට ඉවර වෙන්නේ නැහැ. කර්මය කොහොමද තියෙනවා? කුසල අකුසල දෙකම අපේ තියෙනවා. එතකොට නැවත මනුස්ස ලෝකෙට මෙයා එන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවේ බොහෝට ලක්ෂණය තමයි මනුස්ස ලෝකෙට එන සමහර අය ගියාත්ම කියන බොහෝ අය ඔබතුමා කියන කාරණේ හරි. ඒක එකක් තියෙනවා. අර කර්ම ටික නිසා මෙයා සුගතියට එනවා. සහර මතකයේ කියන ටික ඔහුට අර කියන්න හැකියාවක් තේත් එකේනවා. ඔහුට මොනවා හරි හදිස්සි අනතුරකින් අර ආයස තිබ්බ මියන පුරා ඉතුරු ටික කන්ටිනියු කරන්නේ මේ ලෝකෙට එනවා. එතකොට අපිට හිතෙන්නේ ඇත්තටම මේ ඉතුරු ටික කන්ටිනියු කරන්නම කියලා වගේ තමයි හිතෙන්නේ. නමුත් ඊටත් වඩා ලොකු ආත්මවාසිය ගානකට කුසල කර්ම තියෙන කෙනෙක් වෙනත් පුළුවන් මේ ඇවිල්ලෙන්නේ. කර්මශය කියන කටින් කියන්නේ අපිට තීරණය කරන්න බෑ ඇත්තේ මේක. ඒක බුදු කෙනෙකුට විතරයි දකින්න පුළුවන්. මෙයා ඒ කර්මය අඩුවට ආවද, තව අතීත කර්මම බලපාලා ආවද කියන එක අපිට හරියට ඇත්තෙම කියන්න අමාරුයි. ඔන්නේ තව මොකක්ද අහන්නේ? තාම මොන හරි විසඳන තියෙනවද? ඔව්. එතකොට ඒක ඉතුරු නැහැ කියලා ඒ ටික කන්ටිනියු කරන්න එන්නත් පුළුවන් සමහරලාට. නැත්නම් ඒත් ඒක මෙයාට අතීතයේ තව කරපු කුසල කර්ම තිබුණු නිසා එහෙම වෙන්නත් පුළුවන්. දැන් සමහර කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවත් වෙච්ච කෙනාගේ කුසල කර්ම තව ඉතිරි වෙලා තියෙන පුළුවන්. සතර හුඟක් සින්දහම් කරගෙන ආපු කෙනෙක් අවුරුදු 100දී ආයෝක්‍ය ආයස ඉවර නිසා මිය ගියාට කම්ම කර්මය තම තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට නැවත ආයෙ මනුස්ස ලෝකෙට එනවා. මේ ලෝකයේ කැමිට මේ ආත්ම භවයෙන් පින්කම් නොකරත් අර අතීතයේ කුසල කර්ම ශක්තියට තම ඉතුරු වෙලා තියෙනවා. අඩු වයසේ මිය යන කෙනෙක් එහෙම තමයි. මේ ඇත්තෙම විඥානං ඡායතනේ කියලා අරූපතර ධානයක් තියෙනවා. අනන්තං විඥානං කියලා මට්ටමකට යනවා. හැබැයි ඒක බුදුදහම තුල ඒක සත්‍යය කියලා පිළිගන්නේ නැහැ. දැන් භෞතික ශරීරයක් නැහැ කියලා කියන්නේ නැහැ. රූපයක් නැහැ කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. විශේෂයෙන් පංචවෝකාර භෞතික සත්‍යයන් විදිහට ස්කන්ධ පංචකයක් පනවනවා. ඒතකොට ස්කන්ධ පංචකෙන් රූපස්කන්ධයේ ස්වභාවය තමයි රූපයක් නැහැ කියන්නේ නැහැ. හේතු ඇති කල්ලි පෙරපස නොයි මේ හේතු ඇති කල්ලි හට ගන්නවා. එතකොට ඒක හේතු නිරෝධේ නිරෝධයකට පත් වෙනවා. එතකොට රූපය නැහැ කියන්නේ නැහැ. එතකොට රූපය ඇතේ කියන්නේත් නැහැ. ඇතේ කියන එකත් එකාන්තයක්, නැතේ කියන එකත් එකාන්තයක්. අන්නේ දෙකම මිදිර තමයි ඉමස්මින් සති ධම්මෝති, ඉමස්මින් අසති ධම්මෝති කියන මට්ටමට යන්නේ. මේ ඇති කල්ලි මෙයා තියෙනවා, මේ නැති කල්ලි මෙයා නැති වෙලා යනවා කියන එක. එතකොට ඒත් එක්කම දැන් අරෝපාචර ධ්‍යාන මට්ටමට එනකොට රූප සංඥාව ඉක්මවල තමයි යා ආකාස අනංචායතනට එන්නේ. අනන්තං ආකාසං කියන මට්ටමට එනවා. එතකොට යා රූපාචර මට්ටම ඉක්මවනවා. ආකාශය අනන්තය කියලා යනවා. ඉස් බව කියන එක ඉස්පාවනේ කෙලවරක් නැහැ කියන මට්ටමට යනවා. අනන්තං ආකාසං කියන එක තමයි ආකාස අනන්තයන්ගේ ලක්ෂණ. ඒ පර්සෙප්ෂන් එකේ සංඥා තමයි මේ මොහොතේ ඉන්නේ. හැබැයි ඒක දැඩිවම නිවැරදි දෙයක් කියලා අනුමත කරන්නේ නැහැ ඒක. ඒ මනස තියාගන්න එක්තරා අවස්ථාවක්. ඊට පස්සේ ඒකම තව ගිහිල්ලා තමයි විඥානං අනන්තං කියලා විඥානං චතමත්තමට යන්නේ. ඊට පස්සේ නත්ති කිංචේ කියලා මට්ටමට ඇවිල්ලා ආකින්චාඤ්ඤය ඇතන මට්ටමක් තියෙනවා. කිසිවක් නැහැ කියන මට්ටමටත් යනවා. ඔව් ඒවා සංගත ධර්ම විදියට සහ සංගත වූ සංස්කාර විදියට යන්නේ. ඔහු දැම්මිට ඔහු ඒ මට්ටමට එන්නේ අරූපාසික ධ්‍යාන මට්ටමට එන්න ඒ පර්සෙප්ෂන් එකේ තමගේ මනස පවත්වා ගන්නවා. පවත්වා ගත්තට ඔහු යථාර්ථයේ තේරුම් ගන්න තියෙනවා. යථාර්ථයේ තේරුම් ගත්ත පමණට ඔහුට ඔහු මාර්ගඵලලාභී කෙනෙක් නම් ඒ මට්ටමට ඔහුගේ අනුසය ධර්ම දුරු කළ තියෙනවා. අනුසය ධර්ම දුරු කරපු මට්ටමට ඔහු ඊළඟ ආත්ම භාවයන් සංඛ්‍යාව තීරණය වෙනවා. ඔහු මේ ප්‍රසෙස්සන එකේ මේ සංඥා හිටියේ මට්ටම අනුව ඔහුගේ ඊළඟ භවයේ ඉපදෙන ලෝකය දිව්‍ය ලෝකයක්ද, රූපාචර බ්‍රහ්ම ලෝකයක්ද, අරූපාචර බ්‍රහ්ම ලෝකයක්ද කියන එක තීරණය වෙනවා. ඒකෝකාරණයකට කියන්නේ අපි චතුරෝකාර භව කියලා. ස්කන්ධ හතරක් තියෙන භව. ඒකෝකාර භව කියන්නේ අසඤ්ඤ සත්‍ය කියන ස්ථානය. කය තියෙන සිත නැති අවස්ථාව. ඔව් දෙකම එක සමාන වචන විදිහට තමයි කියන්නේ. හැබැයි පටිඝ කියන එකට තව අර්ථ තියෙනවා. පටිඝ සංඥාව, ඒ වගේ සංඥා තව තව අදහස් හොඟක් තියෙනවා. ස්පර්ශිත පටිඝය කියලා කියනවා. සංයෝජන වලදී පටිඝය. ඔව් දස් සංඥා වල පටිඝය කියන්නේ ද්වේෂයට. පටිඝ සහ පක්ෂ කුසති ආදී ඊට සමානව යන වචන තියෙනවා. තවත් අදහස් කීපයක් එක යන අදහස් තියෙනවා. මෙතන සාමාන්‍යයෙන් මේ පටිඝයේ ආඝාතයේ ද්වේෂයට තමයි කියන්නේ. හොඳයි පින්නතුනි මේ රැස් කරගත් සියලු කුසල බලයෙන් අපරමෙන් මිය ගෙනාති හොද මේ පින දැක සුවපත් සුගති ගාමි වූතුම් මොණිවනි සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදෝ සාදෝ සාදෝ. මේ උතුම් කුසල් බලයෙන් සම්මත් දිස්ත්‍රික් දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් රැකදෙත්වාගෙන පැතුමෙන් අපේ දෙවියන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මේ උතුම් කුසලයේ බලයෙන් ඔබ අප හැම දිනාටම උතුම් ධර්මාවෝදෙම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං බයං පන්තා ච නිම්බයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ.